ඉහළම ආනිසංස විදියට ආසවක්ඛේ ඥානය ලැබීම මේ ශාසන බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵල විදිහට සඳහන් කළා. එහෙම සඳහන් කරලා මේ දේශනාව ගැන ලොකු පැහැදීමකට පත් වුණා ජස්සයිතුමා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් ඉක්මලා ගියා. ගිහලා සුළු වෙලාවකට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලාට, මහණෙනි අද මේ විශේෂ දේශනාවක් අපි කරේ අජාසත් රජතුමාට. මේ දේශනාව අහලා මෙතනින් නැගිටින කලින් අජාසත් රජතුමාට සෝවන් වෙන්න තිබුණා. ඒ සෝවන් වෙච්ච තිමිච අවස්ථාවද මගේ හැරිලා ගියා. ඇයි ඒ? ඒ තමයි පාප මිත්‍රාශ්‍රය. දේවදත්ත හාමුදුරන්ගේ වැරදි ආදර්ශය නිසා අජාසත් රජතුමාට මේ මුළු සම්බුද්ධ ශාසනයක්ම අහිමි වුණා. ඒ සෝතාපන්න වෙන්න තිමිච අවස්ථාව මගේ හැරිලා ගියා කියලා. ඉතින් මේ වගේ කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා කොයිතරම් දුරට අපේ ජීවිතයට හොඳ පැත්තට සහ නරක පැත්තට කියන දෙකටම කොච්චර බලපෑමක් වෙනවද කියලා. මේ ශාසනයේ හිටිය අග්‍රතම ශ්‍රාවකයන් වහන්සේ ධර්මසේනාධිපති දකුණස්සව සරුවත් මහහිමියන් වහන්සේ කෘතඥතාවය පිළිබඳව ඉහළම සංකේතයක් විදිහට උන්වහන්සේගේ චරිතය අපට සඳහන් කරන්න පුළුවන්. සාරිපුත්‍ර මහහිමියන් වහන්සේට ධර්ම දේශනා කළේ මුලින්ම උන්වහන්සේ ධර්ම ශ්‍රවණය කළේ අසජි මහහිමියන් වහන්සේ වෙතින්. එහෙම ධර්ම ශ්‍රවණය කරලා මේ ධම්මකට පැමිණිය සරුවත් මහහිමියන් වහන්සේ දිනපතාම ඒ තමන්ට ධර්මය කියා දීපු ගුරුවරයාට ගරු කරපු ආකාරය සඳහන් වෙනවා. හැමදාම රාත්‍රියේ සැතපෙන කලින් සමීපයේහි අසජි හඳුරින්න නම් ගිහිල්ලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා ගෞරව දක්වනවා. වෙන තෑත තැනක නම් ඉන්නේ බලනම උන්වහන්සේගේ අභිඥාවලින් අද කොහෙද අසජි මහහිමියන් වහන්සේ වැඩ ඉන්නේ කියලා බලලා ඒ පැත්තට හැරිලා වන්දනා කරලා ඒ අසජි හඳුරින දිහාවට හිස දාලා තමයි මේ ධර්මසේනාධිපති අග්‍රශ්‍රාවක සරුවත් මහහිමියන් වහන්සේ සැතපුණේ. ඉතින් ඒ තරම් ප්‍රබල චරිත අපට මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ දැක ගන්න පුළුවන්. ඉතින් අන්නේ මෙත්තනත්වයේ සහ මෛත්‍රිය කියන දෙක එකලඟ යන කාරණා දෙකක්. අප බොහෝ විට හිතන්නේ මිත්‍රත්වයයි මෛත්‍රියයි friendship and loving kindness are same. Actually there is a difference between them. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. මෛත්‍රිය කියන එක මහා පුළුල් සංකල්පයක්. ඒකට කියන අප්‍රමඤ්ඤා කියලා. Boundless compassion, loving kindness. අපිට ගන්න පුණ එක අප්‍රමාණ සත්‍යයන්ට පතුරවන එකක් මෛත්‍රිය කියන එක. ඒ නිසා මේක ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්. හැබැයි මිත්‍රත්වය කියන එක එච්චර පුළුල්ම සංකල්පයක් නෙවෙයි. ධ්‍යාන මට්ටමට වඩන එකක් නෙවෙයි. එතකොට මෛත්‍රියෙන් කරන්නේ හිතේ මෘදු ගතිය ඇති වෙන එක. තමන්ගේ අනිත්‍යයේ කියන ඒ සීමාව බිඳලා ඒ ලිමිට් එක නැති කරලා හැමදේම තමන්ගේ දරුවෝ විදිහට බලන සංකල්පයක් තමයි මෛත්‍රියෙන් සතු කරන්නේ. හැබැයි මිත්‍රත්වය කියන එක එච්චර පුළුල් නැහැ. ඒක යම් පිරිසකට සීමා වෙන්න පුළුවන්. ඒක දෙන්නෙක් අතර, තුන්දෙනෙක් අතර, 100ක් 1000ක් වගේ යම් සීමාවකට සීමා වෙන්න පුළුවන්. අන්නේ මිත්‍රත්වයේදී ඍජුවම ඒ මිතුරා ඇසුරු කිරීමක් තියෙනවා. එතකොට මිත්‍රයන් ආශ්‍රය කිරීම කියන එක අතීතේ නම් බොහෝ විට යා මුණ ගැහිලා භෞතික වශයෙන් තියව දැකලා එයා වෙතින් ධර්මස්වණය කරලා අදස්සෝ මාරු කරගෙන තමයි අතීතයේ අපි කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගත්තේ. නමුත් අද අප ඊට වඩා හුඟක් වාසනාවන්තයි. අපේ ළඟ ඉන්න මිත්‍රයන්ගෙන් වගේම දුරබැහැරෙන මිත්‍රයනොත් අපට නවීන තාක්ෂණයේ නවීන උපකරණ මගින් අපට ඇසුරු කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු භාගයක් අපට. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන විතරක් නෙවෙයි මිය ගිහිපු අයගේ උනත් අපි දේශනයක් අහනවා නම්, ඔවුන්ගේ පොතපතක් කියවනවා නම්, ජීවිත කතාවක් අහුම්කම් දෙනවා නම් අපට ඒකෙනුත් කිසියම් දෙයක් ඉගෙනගෙන ඒත් අපේ මිතුරන් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයේදී මිත්‍රත්වය ගොඩනගා ගැනීමේ ප්‍රතිඵල විදිහට මිතුරන් හුඟක් තමගේ ජීවිතය තුළ ඉන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ සයිකොලොජි ගත්තත්, සෝෂල් සයන්සස් ගත්තත් ඒ වගේ බොහෝ විට මිත්‍රත්වය ගැන සාකච්ඡා කරනවා. ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් කියන එක ප්‍රධාන ස්කිල් එකක්. අධ්‍යාපනයේ ප්‍රධාන දක්ෂතාවය කුසලතාවයක් විදිහට සලකනවා. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන දෙයක්. හැබැයි තමන්ට මිතුරන් හුඟක් හිටිය කියලා තමන් සාර්ථක නැහැ. භෞතික වශයෙන් තමන්ගේ මුහුණු පොතේ ඉන්න යාළුවන්ගේ ප්‍රමාණය නෙවෙයි තමන්ගේ සාර්ථකත්වය තීරණය කරන්නේ. තමන්ට කෙනෙක් හම්බුනහම තමන් කොහොමද එකක් ඇක්ටිව් ලිස්නින් අනිත් එක එම්පති. මෙන්න මේ දෙක ඇසුරු කරලා කෙනෙක් කොහොමද ඇසුරු කරන්නේ කියන කාරණය. ඒ විතරකුත් නෙවෙයි. අවසාන වශයෙන් කල්යාණ මිත්‍රත්වයේ තමන්ගේ ජීවිතේට කොයිතරම් ලැබුණාද කියන එක බලන්නේ තමන්ගේ පුහුණුව ප්‍රැක්ටිස් එක අනුව. තමන්ගේ යාළුවන්ගේ ලිස්ට් එකේ එකම යාළුවෙක්වත් නොහිටින්න පුළුවන් භෞතික වශයෙන්. හැබැයි තමන් ඉහළම දර්ශනයක් ලබාගෙන තියෙනවා නම් දහම තුළින්, ඒ කියන්නේ සැබවින්ම තමන්ට කල්යාණ මිත්‍රත්වය ලැබිලා කියන කාරණේ. කොච්චර යාළුවෝ හිටියත් එයාට ගානේ පරලෝ සුගතිගාමි වෙනවත් මාර්ගයක් විවර කරගෙන නැත්නම්, එයාට මරණයෙන් පස්සේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම සුගතිගාමි වෙනවා කියලා විශ්වාසයක් ලැබෙලා නැත්නම්, එයාට කොච්චර යාළුවෝ හිටියත් සැබවින්ම යාගේ මිත්‍රත්වය සාර්ථක වෙලා නැහැ. එනිසා තමන්ගේ මිත්‍රත්වයේ කොයිතරම් දුරට සඵලද කියලා බලන්නේ නුවණැති කෙනෙක් ඔබට හම්බුනම බලන්නේ කොහොමද? ඔබත් එක ධර්ම සාකච්ඡාවක ඉදිරියටම බලන්නේ. ඔබ මේ දවස්වල පුහුණු කරන්නේ මොකද්ද? ඔබ කාගේ දේශනා දහන්නේ? ඔබ වැඩිපුරම පුහුණු කරන පුහුණුව ප්‍රැක්ටිස් එක මොකද්ද කියලා අහලා මෙන්න මෙතනින් තමයි ඔබේ මිත්‍රත්වයේ, ඔබට ලැබිච්ච මිත්‍රත්වයේ ප්‍රතිඵල බලන්නේ. බාහිර කෙනෙක් ඔබට ඔබේ ජීවිතය ගැන බාහිර කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් නැතුණත් ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ඔබ කොච්චර ඉහළ කල්යාණ මිත්‍රත්වයක් ජීවිතේට ලැබිලාද කියලා. කොහොමද අපි ඒක බලන්නේ? අපි කලිනුත් මේ කාරණේ කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. හෙට හවස 1:30 වෙනකොට ඔබ මිය ගිහිල්ලා කියලා යම්කිසි කෙනෙක් ඔබට කිව්වොත් මේ පැය 24 තුළ ඔබ මොකද ප්‍රැක්ටිස් කරන්නේ? හොඳයි කියන එකත් හොඳයි. තමන්ම හිතලා බලන්න ඇත්තටම තමන් ඒ තුළ ඉන උපරිම පුහුණුව මොකද්ද කියලා. අන්නේ පුහුණුවෙන් තමයි බලන්නේ ඔබට කොච්චර කල්‍යාණ මිත්‍රත්වය ලැබිලාද කියන කාරණේ. ඔබ ඇසුරු කරන මිත්‍රයන්ගේ ප්‍රමාණය බලාගන්න මෙන්න මේකෙන්. මේක ඉතාම වැදගත්. එතකොට ආනන්ද මහත්තයා කියපු කාරණේ හරියි. ඇත්තම අපි ධර්ම මාර්ගයේ ගත්තොතින් මුලින්දම මඟ දක්වාම අපට පුහුණු කරන්න තියෙන ප්‍රධාන කාරණා දෙකයි. එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් සතිපට්ඨානය. තමන්ගේ ඇහැට රූපයක් එනකොට ඒ රූපය තුළ ඔබේ හිත බැසගෙනද තියෙන්නේ? නැත්නම් රූපයේ සමුදයන්තය දින්නේ රූපේ නිරුද්ධ වෙච්ච බව දැනගෙන ඒ නිරුද්ධ වෙච්ච බව මනෝවිඥාණයෙන් මෙනෙහි කරන ප්‍රඥාවෙන් ඔබ ඉන්නේ කියන කාරණේ මතයි ඔබේ ඉහළම ධර්ම පුහුණුව සාධුක නිදහසින් කියන කාරණය තීරණය වෙන්නේ. අන්නේක කළා සමාට වෙහෙසතර වගේ අවස්ථාවක් එනවනම් ඊට පස්සේ තියෙන්නේ සම්බේ සත්තා බාහසුකිතත්තා සිල සත්ත්ව සෝපත්‍යත්‍රා කියන මේ සිද්ද වඩන්නේ තියෙන්නේ. මේක තමයි පුහුණුව. අපි දවසට කොච්චර වාරයක් මෙන්න මේ පුහුණු තුල ඉන්නවද? මෙන්න මේකෙන් කියන ඔබේ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵල පිළිබඳව. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනෙක්ම හුඟක් වාසනාවන්තයි. සසර හුඟක් පින් කරලා මේ ජීවිතේ තුඟක් පින්කම් යුතුයකම් කරලා හුඟක් සත්පුරුෂකම් තියෙන පිරිසක් තමයි මෙතන මේ ඉන්නේ. ඔබ දැනටත් ධර්මයේ පුහුණු තුල ඉන්නවා. නමුත් මේ පුහුණුව තව තවත් ස්ථාවර කරගන්න ඕන, වේගවත් කරගන්න ඕන. ඒක අප්‍රමාදීව කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබේ ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ පුහුණුව පන්සලේ ඉන්න අවස්ථාවේ විතරක් නෙවෙයි. වෙනත් වෙලාවෙදීත් මේ ඔබ අහපු ධර්ම කාරණා නිතර සාකච්ඡා කරන්න. ඒව හිතන්න. ඔබ තමන් පියවරක් පාසාම මේ පුහුණුව දෙක මත ඉන්න පුළුවන් නම් ඔබ සක්මන් කරද්දී ඔබ තියෙන පාදය පොළොවට තියද්දී ඔබට රූපයෙන් මිදිලේක බලන්න පුළුවන් නම් පය පොළොවට තියෙනකොට පාදයේ ස්පර්ශ වෙනකොට අපට පොළොවට දැනෙනුනේ, කකුලට දැනෙනුනේ යම් කිසි දෙයක්. අන්න ඒක දැනෙනකොට ඔබට රූපයෙන් නිදහස් වෙන පුළුවන් මට්ටම ඉන්නවද කියලා බලන්න. ඒ කියන්නේ ඒක තේරුම් ගන්නකොට මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න කියන මට්ටම ඉන්නවා නම් ඔබ ධර්මයේ උඩරිම පුහුණුව තුළ ඔබ ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, අවසාන වශයෙන් අපට පුහුණු කරන්න දෙන ආනාපාන සතිය තුළින් මේ ආස්වාස ප්‍රස්වාස කියන කාරණය තුළට සතිමත් බව එකතු කිරීම. අනිච්ඡානුපස්සී විහෙරති අසසි සාමිති සික්කති. අනිච්ඡානුපස්සී විහෙරති පසසි සාමිති සික්කති. අනිත්‍ය මෙනෙහි කරමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මොකද අනිත්‍යතාවය කියන්නේ අපේ ඇහැට දැකපු රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙලා. ඔබ මේ අහන ශබ්දයේ තේරුම් ගන්න විට කනත් ශබ්දය සෝත විඥානයේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥානයේ තේරුම් ගන්නේ ඒ තේරුම් ගන්න මනෝ විඥානයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මෙන්න මේකයි කියන්නේ යත්ත නාමංච රූපංච ආසේ සම්පුරුජ්ජති පටිගං රූප සංඥාංච එත්තේ සාචිතේ ජඨං කියන මෙන්න මේක. නාම රූප දෙකම නිදහස් වීම කියලා කියන්නේ මෙන්න මේක. එනිසා මෙන්න මෙතෙන්ට උපරිම වශයෙන් අපට එන්න පුළුවන් නම් ඒ කියන්නේ අපේ ජීවිතයේ ඒ කල්යාණ මිත්‍රාන්ති නැමැති සූර්යාලෝකය අපේ ජීවිතේ ලැබිලා අපේ ජීවිතේ උපරිම ලෙස කල්යාණ මිත්‍රාන්තියෙන් පෝෂණය ලැබලා සත්‍රීක වෙලා තියෙනවා කියන එකට අපිට තියෙන සලකුණ. අනිත් සලකුණ ළඟදී කවුරුවත් තමන් එක කතා නොකරත් ඔබේ ෆෝන් එකේ කිසිම යාළුවෙක් නොහිටියත් ඔබට මුළු ලෝකෙම ලැබුණා වගේ ඔබට මුළු ලෝකෙම හිමි වෙන දවසක කිසිදු කෙනෙක් කෙරෙහි දුකක් නැතුව ඔබට මේ ජීවිතයට සාර්ථකව මේ දුක නිදහස් වීමටම හිත තියන්න පුළුවන් අවස්ථාවකට තියෙනවා. කෙසේ වෙතත් බුදුදහම තුළ මේ මිත්‍රත්වයේ පිරවඳ තියෙන කරුණ අප සාකච්ඡා කිරීම අතිශයින් වැදගත් වෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මාතා මිත්‍යං සකේ ගරේ කියලා. අපිට ගෙදරදී මුණ ගැහෙන පළවෙනි මිතුරා මිතුරිය තමයි අපේ අමතක දෙන්න. එයාගේ කොයිතරම් අඩුපාඩුකම් තිබුණත් කිසිදාක අපවිහාර එයා අත්හරින්නේ නැහැ. ඒ තමයි සාමාන්‍ය මෞපිය ගුණය කියලා කියන්නේ. එතනින් ආරම්භ කරන අපේ මිත්‍රත්වය ඊට පස්සේ පාසලේදී ගුරුවරු මිතුරන් ඉදිරියට අපිට මුණ ගැහෙනවා. පාසලේදී හමු වෙන සමකාලීන මිතුරන්, සමාජයේදී වෘත්තීය ජීවිතයේ හමු වෙන මිතුරන්, වෙනත් තැන්වලදී හමු වෙන අය මෙහෙම ගිහිල්ලා අවසාන වශයෙන් අපට ආධ්‍යාත්මික මිත්‍රත්වයේ ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ෂිප් එක කරාම අපි එන්නට ඕන. මෙන්න මේ වගේ දිග ගමනක් මේ මිත්‍රත්වය තුළ සනිටුහන් කරනවා බුදුදහම තුළ. ජාතක කතා රැසක් මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරනවා. සූත්‍ර ගණනාවක් මිත්‍ර නමින් සඳහන් වෙනවා. දේශනා රාශියක මිත්‍රත්වය ගැන කරුණු පැහැදිලි කරනවා. වරක් භාගතුන් වහන්සේ වෙත ආපු දීර්ඝාන කෝලිය කියන මේ කෝලිය ගෘහපතියා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ස්වාමීනි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න මේ ජීවිතයේ සතුටෙන් ඉන්න තියෙන කාරණා තියෙනවා නම් ඒව මට දේශනා කරන්න. පරලෝ ජීවිතය සාර්ථක කරගන්න තියෙන කරුණු තියෙනවා නම් ඒවත් මට දේශනා කරන්න කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ අපි කාමභෝගී ජීවිතයක් ගත කරන අය. අපි කසීසලු සඳුන් ආදී පරිහරණය කරන අය. අපි රන් රිදී පරිහරණය කරන අය. සුවඳ විලවුන් ගල්වන අය අපි. අන්න එහෙම අය වෙච්ච අපට අපේ මෙලොව ජීවිතය සඵල කරගන්නට සාර්ථක කරගන්නට කිසියම් කරුණක් තියෙනවා නම් දේශනා කරන්න කියලා දේශනා කරනවා. අන්න එතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරනවා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උත්සාහයෙන් වැඩ කිරීමත්, මහන්සියෙන් හරියම්බ කිරීම, ඒ හරියම්බ කරන ධනය සුරක්ෂිත කර ගැනීම ඊළඟට සඳහන් කළේ මිත්‍රත්වය. යහපත් මිත්‍රත්වය තියෙනට ඕන. ඒ යහපත් මිත්‍රත්වය වැරදිලා පාප මිත්‍ර සේවයට ගියොතින් භාගතුන් වහන්සේ සූත්‍රෙම දේශනා කරනවා. මොකද්ද? ඒ තමයි ඒක අපාය මුඛයක් කියලා පිරිහීමේ දොරටුවක් කියලා සඳහන් කරනවා. ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ, ඒ වගේම පාප මිත්‍රතා. ස්ත්‍රීන්ට පුරුෂයන්ට තියෙන දැඩි කාමභෝගී ජීවිතය, සීමාන්තික විදියට ඊට තියෙන ආශාව, ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයට තියෙන ආශාව, ඒ වගේම සෝදුවට තියෙන ආශාව සහ ඊළඟට පාප මිත්‍රාශ්‍රයේ තමන්ගේ මෙලොව ජීවිතයේ අසාර්ථකත්වයට ධන පරිහානියට විතරක් නෙවෙයි මරණයෙන් මතු ජීවිත අපාගත වෙන්නටත් ඒක හේතුවක් වෙනවා. අන්න ඒ නිසා පාප මිත්‍රාශ්‍රය බුදුදහම තුළ දැඩිසේ අවධාරණය කළා තියෙනවා. ඒ දී පින්නතුන් මේ පාප මිත්‍රයන් කිව්වහම අසේවනාච වාරණං කියලා කිව්වහම අපිට බොහෝ විට හිතෙන්නේ අනිත් අය වැරදි අඩුපාඩු තියන අය භෞතික වශයෙන් ඇසුරු කරන්න එපා කියන එක තමයි අපිට බොහෝට හිතෙන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. කායික වශයෙන් ඇසුරුන කිරීමක් නෙවෙයි. ආශ්‍රය කරනවා කියලා කියන්නේ එයාගේ තියෙන ගතිගුණ අපි ආශ්‍රය කරනවාද නැද්ද කියන කාරණය. අපි කෙනෙක් එක්ක එකට කාලයක් හිටියත් ඒ කෙනාගේ ගුණ ටික අපි හඳුනාගත්තේ නැත්නම් එක මහලයකට අවුරුදු ගාණක් ඉන්න පුළුවන්. අවුරුදු ගාණක් විතරම ඉඳලා ඇසුරු කරන්න පුළුවන්. හැබැයි ඇසුරු කරත් අපි යාගේ ගුණධම් එක තේරුම් ගත්තොත් හරියට ධර්මයේ සඳහන් වෙනවා දබ්බේ සූපරසංගතා කියලා. හොද්දේ රස දැන නැති හැඬ වගේ කියලා. හොද්දේ කොච්චර රස වුණත් ඒ හොද්දට දාලා තියෙන හැඬ දැන නැහැ හොද්දේ කොච්චර රසද කියලා. අන්න ඒ වගේ ගුණහපත් කරන තියෙන තැන ඒව අපි ඇසුරු කරන දක්ෂ නොවුනොතින් අපට නියම විදිහට අපි ඇසුරු කරලා වෙන්නේ නැහැ. අනේ නිසා සඳහන් කරන්නේ අපි වෙන්නට ඕන ජීවමාන සූපරසංගතා වෙන්නට ඕන. දිව වගේ වෙන්නට ඕන. හැඬ වගේ වෙන්න හොඳ නැහැ කියලා කියන්නේ. එතකොට රසය දන්නේ දිව. හැඬ නෙවෙයි. ඉතින් හැඬෙන් අරන් දිවේ ගන්න බලන්න ඕන නේද? එතෙන්දී මේ කියන කාරණාවලින් මිත්‍රත්වය වැදගත් සාධකයක් විදිහට සැලකෙනවා. ඊළඟට මිතුරන් බැහැර කිරීම කියලා කියන්නේ භෞතික වශයෙන් අයින් කිරීම නෙවෙයි. එහෙම කියලා යම් කිසි දුර්ගුණයක් තියෙනවා නම් අපි ඒක අපේ ජීවිතයට එකතු කරන ගැනීම. අන්න ඒක තමයි අසේවනාච බාලනං කියලා කියන්නේ. එහෙම නැත්තම් අපි ලොකු අසාධාරණයක් කරන්න අනිත් පැයට. මොකද අපි මේ සමාජය තුළ අපි තවදුරට වාසය කරන්නට ඕන. සමාජය කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට වෙන් වෙන තැනක් නෙවෙයි. අපේ ලක්ෂණ තියෙන්නේ අපේ ගුණ ටික දරාගෙන මේ සමාජය තුළම අපි ඉන්නට ඕන. මලක ලක්ෂණ තියෙන්නේ නෙළුම් මලක ඕළු මලක ලක්ෂණ තියෙන්නේ ඒ මල විල තුළම තියෙන්නට ඕන. ඒ විලෙන් කඩලගෙනල්ලා අපේ ගෙදර තියාගත්තට ඒක ලක්ෂණ නැහැ. ඒ මල පිරිසිදු තැනක තිබ්බටම ලක්ෂණ නැහැ ඒක. ඒ මඩෙම ඉහළට ඇවිල්ලා විලේම තියෙනකොට තමයි ඒ මලට මීමැස්සන් ආදී සතුන් ඇවිල්ලා හුඟා දෙන එකේ ප්‍රයෝජන ගන්න. ඒකේ නියම ආස්වාදයේ සුවඳ ලක්ෂණ තියෙනවා. අන්න ඒ වගේම අපත් ගුණ සුවඳින් සුවඳවත් වෙලා මේ සමාජයත් අපි ගුණ සුවඳින් සුවඳවත් කරන්නට ඕනේ. අපි සුවඳවත් වෙන ගමන් සමාජයටත් එහි ආශිර්වාදයේ ආනිසංසයේ ආදර්ශයේ අප විසින් ලබා දෙන්නට ඕන. මෙන්න මේක තමයි අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ. එතකොට මෙලව ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු වලින් විශේෂයෙන්ම අපේ අම්ම තාත්තා දෙන්න අපට ලැබෙන මුල්ම ගුරුවරු වගේම මුල්ම මිතුරු මිතුරියන්. එයාට ජීවිතේ ලොකු ගමනක් යන්න මූලික අඩිතාලම ස්ථාවරක දානවා. අපට ඇවිදින්නේ කොහොමද? ඒ වගේම කතා භාෂා හසුරුවන්නේ කොහොමද? කෑම ටික කන්නේ කොහොමද? ඇඟ පිරිසුදු කරගන්නේ කොහොමද? මෙහාදී තැන ඉඳලා කොයිතරම්නම් දේව ටිකක් අපට උගන්වලා තියෙනවද නේ? ඉතින් අන්න ඒ අය අපට මුලින්ම ලැබෙන මිතුරන් ඉදිරියට සඳහන් කරනවා. ඊළඟට අපට පාසලේදී මිතුරන් ලැබෙනවා. විශේෂයෙන් ගුරුවරු අපට කල්‍යාණ මිත්‍රන් ඉදිරියට පුහුණු කරනවා. ඊළඟට යම්කිසි කෙනෙක් විවාහ වෙනවා නම් ඒ විවාහ වෙන කෙනාට භාර්යාව පරමාසකා කියලා කියනවා. භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා තමගේ නිවසේදී තමට හොඳම යහළුවන් වෙන්නට ඕන. ඒකෙදී තමන්ගේ තියෙන පින සහ වාසනා ගුණය සහ දක්ෂතාවය අනුව ඒක තීරණය වෙනවා. කෙසේ වෙතත් එහෙම නැතුණා තමන්ට පිළිසරණක් තමන්ට මිත්‍රත්වය තුලින් සකසා ගන්නට පුළුවන්. එහෙම නැවුණා කියලම ජීවිතයක් අසාර්ථක වෙන්නේ නැහැ. දරුවෝ නැතුණා කියලා හෝ විවාහ වුණේ නැහැ කියලා හෝ ස්වාමි භාර්යාවන් අමනාප වුණා කියලා හෝ වෙන් වුණා කියලා කිසිසේත්ම බුදුදහම තුළ ජීවිතයක් අසාර්ථක කියලා කියන්නේ නැහැ. අපට සැබෑ දහම් පණිවිඩය ලැබුණොත් අපි ජීවිතය සාර්ථකයි. දරුවෝ මොනබුරු මිනිබිරියන් ස්වාමි භාර්යාවන් සහිතව අවුරුදු 100ක් ගෙදර ඉන්නවට වඩා අවුරුදු 100ක් ඉඳලා ධර්මයක් නොලැබෙන ජීවිතයට වඩා තනියම ඉඳලා හරිය ධර්මයේ ජීවිතයට ලැබුණොතින් අන්නේ ජීවිතේ ඉතාම වාග්ය සම්පන්න පුණ්‍යකාමී ජීවිතයක් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා අපි ගැන නිතර නිතර සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබට ඒ වරප්‍රසාදය මේ ජීවිතය තුළ ලැබුණා කියලා ඔබ හැමදෙණෙක්ම සතුටටපත් වෙනවා. එතකොට මෙන්න මේ මිත්‍රත්වය ගැන කියද්දී සාමාන්‍ය මිතුරන් ඉන්නවා, ඒ වගේම අපට සුගතිය කියන මිතුරන් ඉන්නවා, ඒ වගේම සම්පූර්ණම දුක නිදහස් වෙන මාර්ගයේ චතුරාර්ය සත්‍යයේ පරිසම්පාදයේ ත්‍රිලක්ෂණ ආදී මෙන්න මේ ධර්මයේ දේශනා කරන යාළුවන් ඉන්නවා. එතකොට මෙන්න මේ තුන අපි වර්ධවා පටලවා ගන්න හොඳ නැහැ. එකම යාළුවාගෙන් අපිට හැමදේම බලාපොරොත්තු වෙන්න බෑ. අපිට පාසල අධ්‍යාපනය ලබා දෙන, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන, රැකියාවක් ලබා දෙන කෙනාගෙන් නිවන ගැන අපිට දැනගන්න බැරි වෙන පුළුවන්. නමුත් එහෙත් අපිට යම්කිසි මට්ටමකට කල්‍යාණ මිත්‍රත්වයෙන් පිටවල තියෙනවා. අපි ඒ ලැබිච්ච උදව්වට අපි ප්‍රත්‍යපකාර කරනවා, කලගුණ සලකනවා, අපි හරි ප්‍රතඥ වෙනවා. ඒක තමයි අපි කරන්න ඕනේ. එතකොට ආරම්භක මට්ටමේදී මිත්‍රත්වයේ ගුණණගීම වර්තමානයේ තුලත් බොහොම අගය කොට සලකනවා. අද වර්තමාන ලෝකයේ තුල අපි බොහෝ විට අපේ ජීවිතය ගත වෙන ස්ක්‍රීන් එකක් ඉදිරිපිට. ඒක ෆෝන් එක වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ඩිවයිස් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්ක්‍රීන් එක ඉදිරියේ තමයි අපේ අද දවසේ ජීවිතයේ වැඩිපුර කාලයක් ගත වෙන්නේ. අන්නේ ජීවිතයේ තුන අපට අද මිත්‍රත්වයේ හුඟක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපි හුදකලා වීමක් තියෙනවා. ඒ හුදකලා වීම කොතෙක් දුරට යනවාද කියුවොත් වර්තමානයේ ලෝකයේ තුල විශේෂයෙන් බටහිර සහ යුරෝපයේ තුල කෙනෙක් වයසට යන්න ඒ කෙනාට තියෙන ලොකුම මානසික ව්‍යාධි විදිහට සලකන්නේ loneliness කියන එක හුදකලා බව කියන්නේ. එක්කෝ එකතකින් තමන් එකට හිටිය යහළු මිත්‍රාදීන් මිය ගිහිල්ලා නැත්නම් තමන් නියමිත කාලෙ මිතුරන් ගොඩනගාගෙන නැහැ. මේ නිසා බොහෝ දෙනා ජීවිත අවසන් කාලේ බොහෝම මානසික ව්‍යාධියකට පත් වෙනවා. ඒ බටහිර ලෝකය. ඇයි ඒකට හේතුව? ඒගොල්ලන්ගේ සතර බොහෝ විට රඳා පැවතින බාහිර පුද්ගලයන් මත. අන්නේ බාහිර පුද්ගලයන් නැති වෙනකොට මේ දුවරපත් වෙනවා. නමුත් පෙර දෙක අපි එහෙම නැහැ. අපි ඊට වඩා හුඟක් වාසනාවන්තයි. අපි බාහිර කොච්චර ආශ්‍රය කරත් අප මේ ගමනේදී අපිට කියලා විමුක්තිය පිළිසරණක් අපි සකසා ගනිමින් ඉන්නේ මේ වැඩ කරද්දී. ඒ නිසා අපිට බාහිර කෙනෙක් ඕන වෙලාවක එක්ක අපෙන් බැහැර වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්, ලෙඩ වෙලා එක්කන් වෙන්න පුළුවන්, මේ යන පුළුවන්. ඒ කොහොම වුණත් අපි අපේ ජීවිතයේ කණවැටෙන්නේ නැහැ ඉතින්. අපි ධර්මය තුළින් ශක්තිමත් වෙලා මේ සමාජය තුළ අපි තවදුරටත් ජීවත් වෙනවා විතරක් නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න ඇති වෙච්ච අනිත් පැත්තට අපි උදව් කරනවා. බන්දුල මල්ලිකාව කියන්නේ ඒ වගේ කෙනෙක්. එයා ධර්මය පෝෂණය කරන අනිත් පැත්තට සැනසෙව්වා. පටාචාරව කෙනෙක් වගේ අය තමගේ ස්වාමි පුරුෂයාත් භාර්යාවත් ඒ සියලුම දෙනා අහිමි වෙච්ච ලෝකෙක ඇය මේ ධර්මයේ ප්‍රයෝජන අරගෙන දුකට පත් වෙච්ච අනිත් පැත්තට උදව් උපකාර කළා. අනේ නිසා අපි සාර්ථකයි කියලා කියන්නේ අපි ධර්මයේ ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ අපි ලබා ගන්නා වූ ආධ්‍යාත්මික සුවය තම බොහෝ දෙනෙකුට බෙදා හරිනට අපි දක්ෂ වෙන්නට ඕන. තම බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් යහපත පිණිස පවතින විදියට ආදර්ශයෙන්, උපදේශයෙන්, අනුශාසනාවෙන් අපට ලෝකෙට පීඩන පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ වඩාත් සාර්ථකත්වයේ කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ගමනේදී මූලික වශයෙන් තමන්ට කියලා යාළුවෙක් ගොඩනගා ගන්න කැමති නම් අන්න එතෙන්දී අපේ ළඟ යම් යම් විදිය ගුණංග තියෙනට ඕන. වරක් එක්තරා කෙනෙක් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා කතං මිත්තහනි ගන්තති කියලා. How to win friends කියලා. මිතුරන් ජයගන්නේ කොහොමද? How to make friends කියලා. මිතුරන් හදාගන්නේ කොහොමද කියලා. එතෙන්දී භාගතුන් වහන්සේ සඳහන් කරේ දදං මිත්තහනි ගන්තති. He who has a generous heart has a lot of friends. Practicing generosity is the way how to make friends. එනිසා කෙනෙකුගේ ආධ්‍යාත්මික ගැඹුරු ගුණාංග ප්‍රඥා බලන කලින් ආරම්භයේදී කෙනෙක් අපට සමීප වෙන ප්‍රධානතම කාරණයක් තමයි එයා කොයිතරම් දුරට පරිත්‍යාගශීලී කෙනෙක්ද කියන කාරණය. මේක අපි ගැන ඉතාම සියුම් විදිහට අනිත්‍යය බලනවා. අපි කෑමක් කන්න ගියත් අපි එකපාරටම ගිහිල්ලා පිඟාන අරගෙන බෙදාගෙන පැත්තකට යනවද? අනිත් කෙනාට පිඟාන දීලා වැඩිහිටියා ඉන්නවා නම් ඉස්සරහට තියලා අපි එහෙම යන කෙනෙක්ද කියලා අනිත්‍යය බලනවා. එනිසා වාක් කල්පනාකාරී වෙන්නට ඕන. අපි මේ අසුරු කරද්දී අපට වාක් කල්යාණ මිත්‍රයන් ගිලිහෙනවා අපේ ළඟ තියෙන අඩුපාඩු කන් නිසා. එනිසා මෙන්න මේ ගුණාංගය අපේ තුල තියෙනට ඕන. පරිත්‍යාගශීලීත්වය. මේ දානයේදී සුවිශේෂ ලක්ෂණ බුදුදහම තුල සඳහන් වෙනවා. සක්කච්ඡන් දානන්දේති, සහත්තා දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති, අනපවිද්දන් දානන්දේති ආදී වශයෙන්. සක්කච්ඡන් දානන්දේති මනාව සකසල දන් දෙන්නට ඕන. සහත්තා දානන්දේති දැහැතිම දන් දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් දාන දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දාන දෙති. කම්පන අදහගෙන දන් දෙන්නට ඕන. අනපවිද්දන් දාන දෙති. නිතර නිතර දානය පුහුණු කරන්නට ඕන. ඒ වගේම දානය පුහුණු කරන තැනවලදී තවත් සඳහන් කරනවා මුත්තචාගෝ පෛතපාණි දාන සංවිභාග රතෝ වස්සංග රතෝ යාච යෝගෝ එන්න මේ පද ටික සඳහන් වෙනවා. මුත්තචාගෝ අත්තරලම දන් දෙන්නට ඕන. මුත්තචාගෝ ඒ වගේම සඳහන් කරන පෛතපාණි නිතර දන් දෙන අධික සෝදගෙන ඉන්නට ඕන. නිතර යමක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නට ඕන. ඊළඟ සඳහන් කරන වස්සංග රතෝ තමත් ඒකට කැප වෙලාම දන් දෙන්නට ඕන. ඒකට ඇලිමක් ඇති කර ගන්නට ඕන. ඒ වගේම යාච යෝගෝ යම් කිසි කෙනෙකුට හිතෙන්නට ඕන මෙයාගෙන් දෙයක් ඉල්ලුවොත් ලැබෙයි කියලා. ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙන්නට ඕන. සමහර කෙනෙක්ගෙන් ඉල්ලුවොත් ඊට පස්සේ කතා කරන්නෙත් නැහැ නේ. ඔව්. සමහරගෙන් දෙයක් ඉල්ලුවොත් අනේ බොහොම හොඳයි බොහොම පිං මගෙන් ඉල්ලුවෝ ඒ උදව් ඉල්ලුවට කියලා එහෙමත් කියලා තන උදව් කරන්නේ. ඉතින් අන්න ඒ වගේ යාච යෝගෝ කියන්නේ හැබැයි අපි තේරුම් ගන්නට ඕන යම් කිසි කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලනකොට යාට පුළුවන් ප්‍රමාණයෙන් අපි ඉල්ලන්නට ඕන. යාට දෙන්න පුළුවන් ප්‍රමාණයෙන් ඉල්ලන්නට ඕන. එනිසා අපට හිටිය එක්තරා වැණිති ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ පන්සලගෙදි සඳහන් කරපු කාරණයක් තමයි සමහර දායක ඇවිල්ලා අය ඇවිල්ලා අහනවා මොන හරි දෙයක් පූජා කරන්නද කියලා. එතකොට මේ අහන්න කියපු දෙයක් තමයි අහන්න යාට කොච්චර විතර කීයක විතර දෙයක් පූජා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කෙනෙක් කිව්වද මට රුපියල් 500ක් විතර දෙයක් දෙන්න පුළුවන් කියලා. එහෙනම් 100ක විතර 100ක් හරි 200ක් හරි දෙයක් කියන්නේ කියලා. එහෙම ඉල්ලන්න නැතුව බරක් වෙන විදිහට කරන්න එපා කියලා. ඉතින් මේක තමයි ඇත්තෙන්ම අපි යාච යෝග කියන ලක්ෂණයේදී මෙතෙන්දී වැදගත් වෙනවා. අපි යම් කිසි කෙනෙකුට දෙයක් ඉල්ලන්න පුළුවන් මට්ටමෙන් අපි ඉන්නට ඕන. අපට ලොකුවට දෙන්න බැරි වුණත් පුළුවන් මට්ටමේ කිසියම් කෙනෙකුට පරිත්‍යාගය කරන අදහසින් අපි ඉන්නට ඕන. දාන සංවිභාග රතෝ නිතර බෙදලා දන් දෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දානෙට හුරු කෙනෙක් වෙන්නට ඕන. තමන්ට බැරි වුණත් අනිත් අය ඒක රාශී කළා සම්මාදම් කළා මේ ආදී ක්‍රමෙ වුණත් අපට දානෙ පුරුදු කරන්න පුළුවන්. එනිසා මේ දාන එකතකින් ආමිස දාන විදියට භෞතික දේවල් දෙන්න පුළුවන්. අබේ දාන විදියට ජීවිත දාන දෙන්න පුළුවන්. ධම්ම දාන විදියට ධර්මයෙන් දානය පුරුදු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දානය පරිත්‍යාග ශීලීත්වය කියන්නේ මේ මිත්‍රත්වය ගොඩනැගීමේ මාවතෙහි පළවෙනි පියවර සඳහන් කරන්න පුළුවන්. මෙතනින් ආරම්භ වෙලා ඊට පස්සේ තවත් දුරටත් ඉදිරියට යනකොට අපි දානය දුන්නත් අපේ චරිතයේ බරපතල අඩුපාඩු ගන්න තියෙනවා. අපේ කයින් වැරදි වැඩ වෙනවා නම් අපේ වචනේ වැරදි විදිහට අපි භාවිත කරනවා නම් අර දානයේ පිළිබඳ තියෙන විශ්වාසය සීලයේ කඩවීමේදී අපේ නැති වෙලා යනවා. ඒ නිසා දානයට ප්‍රඩාගය කරන බුදුදහම තුල සීලය. යම් කිසි කෙනෙක් දානය දුන්නත් දෙන්නේ සොරකම් කළා නම් දෙන්නේ. ඒ වගේම දානය දෙන වෙන අදහසකින් නම් එතෙන්දී අපට එයා ගැන ගෞරවය අඩු වෙනවා. අන්නේ නිසා දානෙට වඩා ආගය කරන්නේ මිතුරන් දිනා ගන්න මාර්ගයේදී සිල්වන්ත වෙන කියලා. සිල්වන්ත කෙනාට අපි වඩාම ගරු කරනවා. අපි වැඩිහිටියන්ට හුඟක් ගරු කරන්නේ එයාගේ තුල තියෙන සිල්වන්තකම නිසා. අපි අම්මලට තාත්තලට අපි හුඟක් ආදරය කරන්නේ එයාය හුඟක් සිල්වන්ත නම්. මෙන්න මේකත් වැදගත් වෙන මිතුරන් දිනා ගන්න කරන්න. ඊළඟ කාරණය තමයි ඊටත්තරයි දෙට ගියාට පස්සේ අවංක භාවය කියන කාරණය. විශ්වාසනීයත්වය විශ්වාසා පරමාඥාති කියලා සඳහන් කරනවා. විශ්වාසවන්ත භාවයේ තමයි මිත්‍රත්වය ගොඩනගන්නේ කියලාම தත්ත්වය. එනිසා දානෙන් අඩුපාඩු තිබුණත් තමන්ට මේ විශ්වාසනීයත්වය කෙනෙක් එක්ක ඇසුරු කරද්දී අපි කියන දෙයක් ගැන එයත් එක විශ්වාසයෙන් අපිට කියන්න පුළුවන් වෙනට ඕන. මෙන්න මේ විශ්වාසය පළ දුනොතින් තවදුරටත් අපිත් එක්ක අනිත් අය ඉදිරියට යන්නේ නැහැ. විශේෂයෙන් කවුන්සලින් වලදී කවුන්සල කෙනෙක් ඇඩියට තමන්ගේ වෘත්තිය කරද්දී එතික්ස් වල කියන ප්‍රධානතම කාරණයක් තමයි මේ විශ්වාසනීයත්වය කියන කාරණය. එනිසා අපිත් මේ සමාජයේදී අපිත් කවුන්සලර්ස්ල වෙන්නට ඕන. අනිත් අයට උපකාරයක් කරන්න මානසික පිටක් වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විශ්වාසනීයත්වය කෙනෙක්ගෙන් දෙයක් අහලා අනිත් කෙනට නොකියන ගතිය සහ විශේෂයෙන් අනිත් අය පිළිබඳව වෙනත් අයගෙන් ඇසීමෙන් වැළකීම. මෙන්න මේකත් ඉතාම සියුම් කාරණයක්. අපි හැමතැනම වෙනත් අයගේ තොරතුරු බලා ගන්න අපිට කෙලිම බැරි නම් අපි වෙනත් අයගෙන් අහනවා. එයා ආශ්‍රය කරන අයගෙන් අහනවා. ඇතැම්ටි ආශ්‍රය කරන තැන් වලට එන පුද්ගලයන් සම්බන්ධ කරගෙන යාකින් අහනවා. ආවලා කොහොමද දැන් මේ දවස් ඇවිල්ලා නේදින කොහොමද යා කියලා විස්තර අහනවා. මේව ආරංචි වෙනු මෙයට. ඒ වැහුවටින් පිනුතෙන් අර විශ්වාසනීයත් ඒ මහා ප්‍රබර විදිහට පළදු වෙනවා. කවදාවත් එහෙම කරන්න එපා. ඇයි ඒකට හේතුව? අපේ කෙනෙක්ගෙන් තවත් කෙනෙක් ගැන අහනකොට ඇතැම්ටි අහන කෙනා ඒ පුද්ගලයාට අපිටත් වඩා විශ්වාසනීයත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔබ කෙනෙක්ගෙන් වෙනත් කෙනෙක්ගෙන් තොරතුරු අහනවා. අහනකොට අපට වඩා ඒ දෙන්න මිතුරන් වෙන්න පුළුවන්. ඒ දෙන්න මිතුරන් වුණොත් මොකද වෙන්නේ? එයා කියනවා අන්න හවල ඔයාගෙන මේ වැව කියලා. ඒ නිසා හුඟා පරිස්සම්ගෙන මෙදෙන්දී මේ මිත්‍රත්වය ගොඩනගා ගැනීමේදී මොකද ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ ගතිගුණ වලට කැමැති අය ආශ්‍රය කරන්න. එයා පරලෝක විශ්වාස කරත් නොකරත් මේ සමාජ ජීවත් වෙන විදිහට ඒ තමන්ගේ චරිත ලක්ෂණ වලට අනුව පුද්ගලයන් ඇසුරු කරනවා. ඒක ඕන කෙනෙකුට තියෙන අයිතියක්. අන්න ඒ අයිතියට අපි හානි කරන්න හොඳ නැහැ. අපි එකට මැදිහත් වෙලා එයාගේ තොරතුරු පුද්ගලික තොරතුරු අපි හොයන්න යන අවශ්‍ය නැහැ. මෙන්න මේ මොනෝතින් අර තියෙන මිත්‍රත්වය අපි අතින් ගිලිනා යනවා. නිසා විශේෂයෙන්ම මිත්ත කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ මිත්ත කියන සූත්‍රයේදී සඳහන් වෙනවා විශේෂ ගුණාංග කීපයක් යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ඕන දේවල් පිළිබඳව. ඒ තමයි දුද්දදන් දදාති. සැබෑ මිත්‍රයෙක් වෙන නම් දුද්දදන් දදාති දෙන්න අමාරු දේ දෙන්නට ඕන. දුක්කරං කරෝති කරන්න අමාරු දේ කරන්නට ඕන. දුක්ඛමං කමති ඉවසන්න අමාරු දේ ඉවසන්නට ඕන. ඒ වගේම ගුයියමස්ස ආවි කරෝති කෙනෙක් ළඟින් ඇසුරු කරනකොට එක දවසෙන් දෙකෙන් නෙමෙයි කාලයක් තමයි එක මිතුරු වුණාට පස්සේ යා විශ්වාසනීයත්වයේ කෙනෙක් කියලා තමට හැංගිලා ගියොතින් තමන්ගේ ළඟ තියෙන රහස් අපි අර කියනවා. හැබැයි අපි ඒක බුද්ධිමත් කරන්න ඕන. ඒක හැමෙච්ච මුල් දවසේම හඳුනාගත්ත මුල් දවසේම කරන්න යන හොඳ නැහැ. ඒක හුඟක් කාලෙ ගිහිල්ලා කරන්න ඕන දෙයක්. සහ මේ වගේ දේවල් කියනකොට තමන් මතක තියාගන්න ඕන දෙයක්. ඕන වෙලාවක මේක නා තමත් එක්ක අමනාප වෙන්න පුළුවන්. අමනාප වෙච්ච දවසට මේ කියපු කාරණා වෙනත් පැර කියන්න පුළුවන්. අන්න එහෙම කියද්දී ඔබට හානියක් නොවන කරුණ විතරක් ඔබ කියන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. එනිසා කොච්චර හිතවත් කෙනෙක් වුණත් කාලෙකදී ඔබත් එක්ක අමනාප වෙන්න පුළුවන් යම් සිද්ධියකින්. අමනාප නොවන්නත් ඇතැම්ට දුරස් වෙන්න පුළුවන්. ඔබට වඩා වෙනත් අය සමීප වෙන්න පුළුවන්. ඒ සමීප වෙච්ච කාලෙක ඇතැම් විට ඔබත් එක්ක එකට කරපු කියපු දේවල් කියන්න පුළුවන්. අනේ නිසා ඉතින්දී බුද්ධිමත් මේ මිත්‍රත්වය පිළිගුණා ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ගෝයනස්ස පරිගෝහති කියලා කියනවා. අනිත් යාළුවගේ රහස් තියෙනවා නම් ඒව තමන් ආරක්ෂා කරන්නට ඕන. ඒව අනිත් අයට කියන්න හොඳ නැහැ. ඇයි ඔබ ගැන විශ්වාසය කියලා කියපු යම් යම් දේවල් තියෙනවා. ඇතැමිට පස්සේ කාලේ ඔබෙන් එයා ඈත් වුණා. ඔබත් එක අමනාප වුණා. ඒ ඔබ සමග විශ්වාසය කියලා කියපු කාරණා කවදාකවත් වෙනත් කෙනෙක් එක කියන්න එපා. ඒක යහපත් මිත්‍රත්වයක තියෙන ලක්ෂණයි. මෙන්න මේ ලක්ෂණ අතරේදී සඳහන් කරනවා ආපදාසුන්න ජහති. ආපදාවක් කරදරයක් වෙච්ච වෙලාවේදී ආව අත්හරින්නේ නැහැ. ඒ වගේම ධනය අඩු වෙච්ච කාලෙක දුප්පත් වෙච්ච කාලෙක යාට නිග්‍රහ කරන්නේ නැහැ. සමහර බොහෝ කාලෙ හොඳට ඉනෝ යාළුවෝ විදියට. දුප්පත් වෙනකොට ඊට අයින. හොඳ යාළුවෝ එහෙම නැහැ. හොඳ යාළුව දුප්පත් වෙච්ච කාලෙක කලින්ටත් වනේ ඒව ආරක්ෂා කරගන්නවා. එයාට උදව් කළා නගා සිටවන බලන්න. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික සාමාන්‍ය ව්‍යවහාරයේදී සාමාන්‍ය සම්මත ලෝකයේදී යහපත් මිත්‍රත්වයේ ගොඩනගා ගැනීමේදී වැදගත් කරුණු විදියට බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා. අංගුත්තර නිකායේ සත්තක නිපාතේන මිත සූත්‍රයනේ. බලන්න කොයිතරම් දුරට අපට බුදුරජාණන් වහන්සේ මේ මෙලෝ ජීවිතය සාර්ථක කරගන්නම කොයිතරම් අනුකම්පාවෙන් කාරණා දේශනා කළ තියෙද කියලා. මේ වද වර්තමානයේ උපදේශනයේ මනෝවිද්‍යාවේ ආචාර විද්‍යාවේ මේ කාරණා සඳහන් වෙනවා. හැබැයි ඒව සඳහන් කරන කලින් වසර 2500කට කලින් බුදුරජාණන් වහන්සේ කොයිතරම් දුරට මේව නිර්වෘල්ව නිවරදිව ඊටාමත්ම සියුම් විදියට අපට දේශනා කළ දේ දිහිලා බලන්න අපි අතින් කොච්චර වාසනාවන්තද. ඒ වගේම යම්කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ලක්ෂණ අතුරින් මේ ලක්ෂණ වගේම කෙනෙක් තීරණ ගන්නකොට එයා ඒ තීරණ ගන්නේ සතර අගතියට ගිහිල්ලාද නැද්ද කියලා බලනවා. මේකත් යහපත් මිත්‍රත්වය ගොඩනගා ගන්න තියෙන ලක්ෂණයක්. අපි යම් තීරණයක් ගන්නකොට ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන කැමැත්තෙන් අගතියට ගිහිල්ලාද තමන් තීරණය ගන්නෙ. නැත්තම් අනිත් කෙනාත් එක්ක අමනාපයෙන්ද තීරණ ගන්නෙ. නැත්තම් බය පදනම් කරගෙනද තීරණ ගන්නෙ. නැත්තම් අවිද්‍යාවේ මෝහයේ ඉඳලාද තමන් තීරණ ගන්නෙ කියන එක ගැන අප ඇසුරු කරන අනිත් පැය නිතර අප ගැන අවධානය යොමු. එනිසා මෙන්න මේ දේ ගැන අප බුද්ධිමත් වෙන්නට ඕන. ඒ වගේම තමයි ඉදිරියට යද්දී මිත්‍රත්වයේ සංකේතයක් විදිහට සලකනවා. යම් කෙනෙක් ඇසුරු කරන කොටත් ළඟ ඉන්න කොටත් ළඟ නැති තැනදී සමුකේ වෙන්න පුළුවන්, බාහිරදී වෙන්න පුළුවන් දෙපැළදීම මෙත්තාසගත කාය කර්මයෙන්, මෙත්තාසගත වාචී කර්මයෙන්, මෙත්තාසගත මනෝ කර්මයෙන් කටයුතු කරන්න ඕන. කායික කටයුතු කරද්දීත් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන. වචන කතා කරනකොටත් යාත්‍යක මෛත්‍රියෙන් කතා කරන්න ඕන. සිතුවිල්ලක් හිතුවත් එයා පිළිබඳව මෛත්‍රිය සාගතයෙන් අපි හිතනට ඕන. මෙන්න මේ ගමන මහේදී පිනුතනේ අපි කාලයක් මේ ගුණාංග ටික පිළිවදලා බලනකොට ඒක දවස් දෙකක් නෙවෙයි, ඒක අවුරුදු 10ක් වෙන්න පුළුවන්, 20ක්, 30ක්, 40ක්, 50ක් ගිහිලා බලනකොට අපි ආපස්සට හැරිලා බලනකොට අපිට කැමති අපිත් එක්ක යන යාළුවෝ හුඟක් අපිට පිටිපස්සේ පේනවා. ඒ අපේ යහපත් ගුණාංග නිසාම හුඟක් යාළුවෝ අපට අපේ ජීවිත උදාවේ එකතු කරගෙන තියෙනවා. අන්නේ යාළුවන් කියන ලක්ෂණ ටිකක් තමයි පිරිත් පොතේ මිත්තානි සංසවිදියට සඳහන් වෙන්නේ. මේක ජාතක පොතේ මෝගපක්ක කියන ජාතකයේ තේමිය කුමාරයාගේ චරිත කතාවේ සඳහන් වෙන විස්තරයක් තමයි මේක. පිරිත් පොතේ තියෙන කරුණ මොනවද? ඒ තමයි පහෝත බක්කෝ භවති විප්පවුත්තෝ සකාගරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං නදුභති. යම්කිසි කෙනෙක් නිසිසේ මිත්‍රත්වය ගොඩනගා ගත්තනම් මිතුරන්ට ද්‍රෝහි නොවනා නම් අන්නේ කෙනාගේ ලක්ෂණ ටිකක් තමයි මේ මෝගපක්ක ඥාතකයේහි නැත්නම් මිත්තානි සංසවල සඳහන් වන්නේ. ඒ මොකද්ද? ඒ තමයි පෞරුත බක්කෝ භවති. ඔහු ගෙදරින් බාහිර ගිය වෙලාවේදී ඔහුට සංග්‍රහ කරන්න කැම බීම දෙන බොහෝ දෙනෙක් ඉන්නවා. හම්බුණාම ඔහුට සලකනවා කට්ටිය. විප්පවුත්තෝ සකාගර තමන්ගේ ගෙදරින් ඉක්මෙච්ච වෙලාවේදී බහූනං උපජීවಂತಿ ඒ තැනැත්තා නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. යහපත් මිත්‍රයන් නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. දැන් බලන්න ඔබ නිසා කී දෙනෙක් ජීවත් වෙනවද කියලා. ඔබේ දරුවෝ විතරයි බලන් ගියාමනේ. නෝනායි දරුවේ මහත්තයා ඒ තුනෙන් විතරයි බලන් ගියා. නමුත් ඔබ හොඳ මිත්‍රයෙක් නම් ඔබ නිසා ඔබේ අම්මා තාත්තා සතුටින් ඉන්නට ඕන. ඔබ නිසා ඔබේ කාර්යාලයේ වැඩ කරන ඔබ සමීපයෙන් ඇසුරු කරන අය සතුටින් ඉන්නට ඕන. ඒ ඔබේ ධනයෙන් පුළුවන් මට්ටමින් දුප්පත් ළමයින්ට, අසරණ අයට, වැඩිහිටියන්ට, ලෙඩ වෙච්ච අයට ඔබේ ජීවිතය තුළ ඔබ උදව් කරලා දෙන්නට ඕන. ඥාති බලි කියපු විදිහට ඔබේ දුප්පත් ඥාතින් ඉන්නවා නම් එයට සලකන්නට ඕන. බොහෝ දෙනෙක් ඔබ නිසා ජීවත් වෙනවා නම් බලන්න අහම වශයෙන් ඔබේ ගෙදර වැඩිපුර තියෙන කෑම ටිකක් වත් එක්කලවරක අඩු ගන්න සතුන්ට හරි දාන්න. ඒ කියන්නේ ඔබ නිසා හුඟක් දෙනෙක් ජීවත් වෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා, ලේන්නෝ ඇවිල්ලා ඔබ දාපු දේවල් කෑම බීමට ගන්නවා නම් වත් පිටියේ එහෙමත් වෙන අඩු ගන්න වතුර ටිකක් අර මේ පායන කාලේ වතුර භාජන කීපයක වත් වත්ය ටැංකියක තියන්න. ඒ කියන්නේ ඔබ නිසා බොහෝ දෙනෙක් ජීවත් වෙනවා කියලා. මේ කුඩා දේ ඉඳලා මට පේනතුනේ අපි මේ ගුණ දහම් පුහුණු කරන්න ඕන. එහෙම ගිහිල්ලා පේනතුනේ අපි ඉදිරියට ගියාට පස්සේ අපි මිත්‍රත්වයේ ඉහළම දෙයක් විදියට අපි මෛත්‍රී භානාව වඩනවා. සම්බේ සත්තා බාන්දු සුඛිතාර්ථා කියලා. අපි දවසට වැඩි වේලාවක් මෛත්‍රී සාගතය කාලය ගත කරන්නේ. අන්නේ ප්‍රතිඵල විදියට අපට හුඟක් යාළුවෝ මුණ ගැහෙනවා. මිනිස් ලෝකෙ විතරක් නෙවෙයි ඒ තැනැත්තාට මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. ඔහුට මනුෂ්‍යයෝ ප්‍රිය කරනවා අමනුෂ්‍යයෝ ප්‍රිය කරනවා. එයා ඔහු මුළු ලෝකෙටම මෛත්‍රිය වඩන කෙනෙක්. ඔහුට පොතන ගියත් ඔහු ආරක්ෂා කරන කට්ටිය ඉන්නවා. ඇයි මේ මෛත්‍රිය ගොඩනගාගත්තු යහළුවන් ඔහුට හුඟ දෙනෙක් ඉන්නවා. ඒ තරක් නෙමෙයි සිල්වන්ත ජීවිතයක් ගත කරනකොට තමන් එකට ඇසුරු කරන අය තමන්ගෙන ලොකු විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මේක නා බොරු කියන කෙනෙක් නෙවෙයි, මෙයා සොරකම් කරන කෙනෙක් නෙවෙයි, මෙයා වැරදි කාම සේවනය දෙන කෙනෙක් නෙවෙයි, මෙයා මද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් නෙවෙයි කියලා ඔබ ඇසුරු කරන ඔබ ගැන උපරිම විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒක ඔබට ඔබේ ජීවිතයේ ලකු ජයග්‍රහණයක්. යාළුවන් දෙන ගණ ක්‍රමයක්. ඒ තරක් නෙවෙයි ආකංකේය සූත්‍රයේ දේශනා කරනවා යම් කෙනෙක් සිල්වන්ත වෙන්නවා නම් ඒ කෙනාට තමන් ඇසුරු කරන සම්බ්‍රාහ්මචාරයෙන් හුවා කැමති කියලා. ඒකට ඇසුරු කරන අයට හුවා කැමති ආසයි. ඒ තරක් නෙවෙයි යාට දුර බැහැරත් හුඟක් යාගේ කීර්තිය පැතිරලා යනවා. ඒ විතරක් නෙවෙයි යාගේ මිය ගිහපු ඥාතීන් අම්මල තාත්තලා පරලොව ඉඳගෙන මෙයා ගැන සතුටු වෙනවා. අනේ මගේ දරුවා වාක් සිල්වන්ත ජීවිතයක් ගත කරනවා කියලා. මෙයා සම්භාව්‍ය අමතක විතරක් නෙවෙයි මීට කලින් ආත්මභාව අම්මල තාත්තලා අපි කරන දේවල් ගැන බලාගෙන ඉන්නේ සමහර තැන්වල ඉඳන්. ඒ නිසා අපට පින්නතුනේ අපට සාධිනත්වයේ නිදහස තිබුණා කියලා අපි කැමැති කැමැති විදිහට ඉන්න පුළුවන් කමක් අපිට නැහැ. ඇයි? අපට මේ ධර්ම වර ප්‍රසාදය, මේ සුගතිය, මේ ප්‍රතිලාභටි උදා කළ දෙන්නට මේ ආත්මභාවය අමතක විතරක් නෙවෙයි. මීට කලින් ආත්මභාවල අපි අම්මල තාත්තල ඥාතීන්, සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක් අපට උදව් කළා තියෙනවා. අන්නේ උදව් කරපු අය, අපේ බලාපොරොත්තු වෙනවා ඒ ඇටක් පින් වැඩෙන විදිහට අපි ජීවත් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි කලින් කරට අපේ ඥාති මිත්‍රාදීන්ට අපි කරන පින්කම් අනුමෝදන් කරන්නට ඕන. සසරේදී අපට මුණ ගැහිච්ච සියලුම ඥාති මිත්‍රාදීන් පින් අනුමෝදන් වෙන පුරාම කොතන හරි තැනට ඉන්නවා නම් ඒයි මේ වෙන දැක සූහත් වෙන්න කියලා. ඔබ දන්නවා බිම්බිසාර රජතුමා ප්‍රථම ආරාම පූජා කරපු වෙලාවේදී, වේළුවන ආරාමයේ පූජා කරපු වෙලාවේදී රජතුමා මුලින් ඥාතින පින් අනුමෝදන් කළේ නැහැ. නමුත් පස්සේ දැනගත්ත කිසියම් ඉංගියකින් බොහෝ ඥාතින් මේ අවස්ථාව දැකලා පින් අනුමෝදන් ගන්න බලාපොරොත්තු වෙන හිටියේ කියලා. ඊට පස්සේ රජතුමා නැවත පින්කමක් කරලා මේ බලගත කුසල ධර්මය අර ඥාතින් අනුමෝදන් කළා. කල්පයක් තුල හිටිය ඥාතින් මේ පින් දැකලා අනුමෝදන් කළ සූපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ කරන පින්කම් ඒ මියගේ ඥාතින්ට මේ විශ්වයේන සත්‍යයට අනුමෝදන් කරනවා. මේකත් තමට මිත්‍රත්වය ගොඩනගා ගන්නටත්, ඒ මිතුරන්ගේ උදව්පකාර ලබා ගන්නටත් තමට උපකාරයක් වෙනවා. මේ සාමාන්‍ය මිත්‍රත්වයේ ලක්ෂණ. මෙන්න මේ සාමාන්‍ය මිත්‍රත්වයේ ඉඳලා දිගටම මේ ගුණධම් වල ඉන්නකොට තමට තියෙන ලක්ෂණ මේ කියනවා. පිටානි සංසවල තවදුරටත් විස්තර කරනවා. යම් යම් ජනපදන් යාති නිගමේ රාජධානියෝ සම්බද්ද පූජිතෝ හෝති යෝමිතානන්න දූපති. යම් කෙනෙක් මිත්‍රයන්ට ද්‍රෝහී නොවනවා නම්, මිතුරන්ට හිතවත් මෛත්‍රියෙන් සුහදව කටයුතු කරනවා නම්, එයා යම් යම් ජනපදයකට නිගම් ගමකට යනවා නම්, රාජධානියකට යනවා නම්, අන්නේ යන්න කලින්ම තමන් ගැන ගුණ කතන පැතිරලා තියෙනවා. ඒ නිසා මේක නැත්තා සම්බත් පූජිතෝ හෝති හැමතැනම පූජාර්ථ පිළිය යුතු පුද්ගලයෙක් බඩපත් වෙනවා කියලා. නාස්තචෝරා පස්හන්ති නාති මඤ්ඤේති කත්තියෝ සම්බ්බේ අමිත්තේ තරති යෝමිත්තානං නදුබති. යම් කෙනෙක් මිත්‍රත්වයේ සැබැලිසම ගොඩනගාගෙන තියනවා නම් ඒ තැනැත්තාට සොරුම හානි කරන්නේ නැහැ. නාති මඤ්ඤේති කත්තියෝ ශාස්ත්‍රීය රජවරු ඒකෙනව ඉක්මවන්නේ නැහැ. ඒකෙනට ලොකු හානියක් කරන්නේ නැහැ. සම්බ්බේ අමිත්තේ තරති මේකෙන සියලු සතුරන් ජයග්‍රහණය කරනවා. මොහුගේ තියෙන ගුණවත් බවත්, ඔහුගේ තියෙන ස්ථානෝචිත ප්‍රඥාවත් දෙකම ඔහු උපයෝගී කරගෙන ඔහු මිතුරන් ජයග්‍රහණය කරන විතරක් නෙවෙයි, ඔහුට ඉන්න සතුරනොත් ඔහු ඉක්මවන. ඒ නිසා සඳහන් කරන්නේ සැබෑ පෞරුෂයේ ලක්ෂණය පුද්ගලයන් පරාජය කිරීම නෙවෙයි, පුද්ගලයන් ජයග්‍රහණය කර ගැනීම. අපි කතාවක් කළත්, අපි හැසිරුණත්, අපි කොමන දේ කරත් අපි කෙනෙක් පරාජය කරන්න එක බලන්න ඕන. අපේ මතවාදයෙන් කෙනෙක් පරාජය කරා කියලා අපි දක්ෂ වෙන්නේ නැහැ. අපි දක්ෂයි මොකද්ද? අපි කියන කාරණේ ඉදිරිපත් කරන විදිහෙන් අනිත් කෙනාගේ හිත දිනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. මෑත කාලෙත් ඒ වගේ විද්වතුන් අපි දැකලා තියෙනවා. ධර්මයේ ගැඹුරින් නොදැනගත්තා ඒගොල්ලන් භාෂාව හසුරුවන විදිහට මානව දයාවෙන් කටයුතු කරන විදිහට විශේෂයෙන් ක්‍රිටිකල් කියන පැත්ත අධ්‍යයනය කරලා ඒ වගේම පබ්ලික් ස්පීච් අධ්‍යයනය කළා. මේ වගේ වාක් ස්කිල්ස් අරගෙන විශේෂයෙන් භාෂා හැසිරීමෙන් අනිත් කෙනා ජයග්‍රහණය කරගන්න කියන දක්ෂ වෙලා තියෙනවා. ඒ නිමූලික දෙයක් වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් එක විට නොකිය එයාට හේතු ගන්නන්න පුළුවන් විදිහට යහපත් දේ අපි කියනවා නම් අපිට පුළුවන්කම තියෙන එයාගේ අදහස් යහපත් පැත්තට යොමු කරන්න. හැම කෙනාටම ජීවිතයේ අභිමානයක් ආත්මගරුත්වයක් ස්වාධීනත්වයක් තියෙනවා. අපි අනික ඇසුරු කරද්දී කිසි විට කට්ටියගේ මේ පෞද්ගලිකත්වයට ස්වාධීනත්වයට අපි හානි කරන්න හදන්නේ. ලොකු කෙනෙක් ගත්තා කුඩා කෙනෙක් ගත්තා ඒ හැම කෙනෙක්ම තමාගේ ජීවිතයට කැමතියි. එයා අභිමානේ මේ සමාජයේ සුළු ජීවත් වෙන කැමති. වෙන වෙන අඩුපාඩුකම් තිබුණත් දුප්පත් සමාජී තිබුණත් ඊළා අධ්‍යාපනයක් නැති වුණත් ඒ හැම කෙනෙක්ම සමාජයට අවශ්‍ය කෙනෙක්. ඒ හැම කෙනෙක්ම සමාජයට උපකාරයක් කරන කෙනෙක්. ඒ හැම කෙනෙක්ම මේ සතුටේ සමාජය තුළ සතුටෙන් ජීවත් වෙන කැමති. ජීවිතයක් නෙවෙයි. ඒ හැම දෙනාටම අම්ම තාත්තා ඉඳලා තියෙනවා. අම්ම තාත්තා ඉන්නවා. අපි අපේ දරුවන්ට ආදරය වගේ ඒයටත් එයාගේ අම්මලා තාත්තලා කැමතියි. අර කතාවක් තියෙන්නේ උනාපුළු වගේ අම්මට උනාපුළුව මහා මෙරක් කියලානේ. උනාපුළු වගේ සතු එච්චර ලස්සන නෑ නමුත් මැණිකක් වගේ අම්මට ඒ තමන්ගේ ළමයා. ඒකෙන් කියන්නේ හැම කෙනාටම එයාගේ අම්මලා තාත්තලා ඉඳලා තියෙනවා නැත්තම් ඉන්නවා. එය කැමති එයාගේ සාර්ථකත්වයට. ඒ නිසා අපට යම් යම් දේවල් නිසා අපි වලින් ගැති වුණාට අකමැති වුණත් එයාට කැමති එයාට ආදරය කරන පිරිසක් මේ ලෝකෙ තුල ඉන්නවා. අනේ සා හැම කෙනාගේම ජීවිතයට අපි ගරුත්වයක් දක්වන්නට ඕන සහ විශේෂයෙන් මනස ලෝකෙට කෙනෙක් එන්න පින්නතුනි සසරංගා පින් කරලා. අනේ පිනට අපි ගරු කරන්නට ඕන. එයාගේ ශරීරයට ගරු කරන්න ඕන අපි. මනසෙන් විතරක් නෙවෙයි සතෙන් දැක්කා. පාරික සතෙක් මැරිලා හිටියා අපිට පුළුවන්කමක් තියෙනවා නම් අනතුරක් නොවන විදිහට අපි ඒ සතා අයින් කළා ඒ සතාට වළක්වලා ඒ සතාව බල දානවා අපි. ඒ සතා කියන්නේ පිනතුනේ ශරීරය කියන්නේ ඔහුගේ සංසාර ගමනේම ඔහු උපයාගෙන තියෙන වස්තුවේ ඒ කර්මයට ඔහු ලැබෙච්ච දායදේ. අනේ ශරීරයට අපි ගරු කරනවා. ඒ නිසා තමයි ඇතැම්මිට රජවරු තමගේ සතුරු රජත් එක්ක යුද්ධ කළාද යුද්ධයෙන් පස්සේ ශරීරය ගරු කළා තියෙනවා ආචාර කළා තියෙනවා. ඒ වගේ අදිරසියෙන් අපි අහලා තියෙනවා. එයාගේ සෝන ළඟ යනකොට ගරු කළා තියෙනවා. මේක තමයි මිත්‍රත්වයේ මානව දයාව මානව ගුණාංග සත්ව කරුණා කියලා කියන්නේ. මෙන්න මේ වගේ මිත්‍රත්වයේ ආනිසංස සඳහන් කරන මේ ආනිසංස වලදී අක්කුද්දෝ සගරං ඒති සමහය පටිනන්දිතෝ ඥාති නම් උත්තමෝ හෝති යෝ මිත්තානං නදුවති. අක්කුද්දෝ සගරං ඒති කේන්ති නොගත්තු කෙනෙක් හැටියට ගෙදරට එනවා කියලා. අපි ගෙදරින් පිට ගිහලෙද්දී ගෙදරට එනකොට ටිකක් හැරෙන් වගේ නේ නේද වැඩ කල ඉවරලා වගේ මහන්සියලනේ. නමුත් එහෙම නෙවෙයි මිත්‍රත්වයේ දිනු කරන කෙනෙක් නම් ගෙදර එනකොට ගෙදර ඇගිරේ මෛත්‍රියෙන් තමයි නැවත ගෙදරට එන්නේ. ඒත් අනේ ගෙදර අය අපි එනකොට අපව පිළිගන්න සූදානම්. පුළුවන් මට්ටමින් එය අඩුවනි සිනහවකින් හරි තේකක් හදලා දීලා හරි එයත් අපව පිළිගන්න ඉන්නවා මේ මිත්‍රත්වය නිසා. සභාය පටිනන්දිතෝ සභාවේදී කෙනා පිළිගැනීමක් ඇති වෙනවා. සමාජයේදී අනිත් අය සභාවකදී ආව අගය කරනවා. යට පිළිගැනීමක් තියෙනවා. ඥාති නම් උත්තමෝ හෝති ඥාතින්ට අවුතුම් කෙනෙක්. ඥාතින් අතරින් එයාගෙන අනිත්‍ය කතා කරනවා. අපේ මාමා අපේ නැන්දා ආවල් රටේ ඉන්නේ අපිට ඉගෙන ගන්න උදව් කරනවා. අපිට ලැප්ටොප් එකක් ඒවල තියෙනවා. අපිට කිරිපිටි එව්වා. අපේ දුප්පත් කාලේ අපිට හාල් එව්වා. ඉතින් ඒක කියලා එයා ඉතින් හරියට සතුටින් අපි ගැන කතා කරනවා. ඉතින් මේ මිත්‍රත්වය නිසා මේ දානීය සීලය මේ අවංක බව මෛත්‍රිය ආදී මේ කරුණ නිසා ඥාතින් අතරේ උතුම් කෙනෙක් බවට පත් වෙනවා. සක්කත්වා සක්කතෝ හෝති ගරුවෝති සගාරවෝ වන්නකි තිබතෝ හෝති යෝමිත්තානන්න දුබති. සක්කත්වා සකත හෝති අනිත්‍යට සත්කාර කල්ලා තමනු සත්කාර ලබන්නේ කෙනවා. ඒවාගේම ගරුවෝති සගාරවෝ අනිත් කෙනට ගරු කල්ල තමනුත් ගරුත්වය ලබන කෙන බොට පත්වෙන. වන්න කිති බතෝ හෝති යගේ කීර්ති වරණාව හැම දැනට ඇතිරෙනවා. මෙහපත් මිත්‍රයාගේ ඉරන් සඳහන් කරන පූජකෝ ලබතේ පූජන් වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානන්න දුබති. ය අනිත්‍යට පූජා කරලා පුද පූජා ලක්කල අනිත්‍යය තමනුත් පූජාන්න සුදුසෙකනවා. වන්දකෝ පටිවන්දනං වන්දනා කරුතිට වන්දනා කරනකොට තමන්ටත් අනිත්‍යය වන්දනා කරනවා. යසෝ කීර්තිංච පප්පෝති ඒකෙනගේ යසස කීර්තිය හැමතැන පැතිරෙනවා. දැන් බලන්න ගෙදර අයිය කෙනෙක් වැඩිහිටි ළමෙක් හරි අම්ම තාත්තා හරි අම්මිසි කෙනෙක් වැඩිහිටියෙකුට වඳිනකොටම ඊට බාලකෙනා මෙයාට වඳිනවා. අම්තිම ගණන්වන්නේ දැන් ගෙදර සහෝදර සහෝදර පිළිම තුන් හතර දෙනෙක් හිටියේ කියලා මැද වයසින කෙනෙක් ඉහළ කෙනාට වඳිනකොටම ඊට වඩා පල්ලෙහා කෙනා මෙයාට වඳිනවා. ඒක තමයි ලක්ෂණය. එහෙම කවුරුත් දැකලා තියෙනවා. ඉතින් ගරුත්‍ය අනිත් කෙනාට දක්වනකොටම ඒකෙන් අනිත් කෙනා ඉගෙන ගන්න දෙයක් ඉගෙනගෙන ඒකෙනුත් තමට ගරුත්‍යයක් ලැබෙනවා. අග්ගියතා පජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානන්න දුබති. හරියට ගින්දර දැල්වෙන වගේ ප්‍රභාවයෙන් දේවතාව විරෝචති දෙවියෙක් බබලන වගේ සිරියා අජහිතෝ හෝති මෙයා සිරියාවෙන් බබලනවා. අපි කියන්නේ හරිම සිරියාවන්ත කෙනෙක් කියලා. එතකොට මේකෙන් කියන්නේ මේ මෙයාගේ තියෙන ගුණ තම නිසා එයා බබලිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ ගුණෙන් බබලනවා එයා. ගාවතස්ස පජායන්ති කෙත්තේ ඔත්තම් විරෝහති පුත්තානම් පලමස්නාති යෝ මිත්තානන්න දූපති. ගාවතස්ස පජායන්ති යැයි වගාගෙන සත්තු ආදී ඉන්නවනම් ඒවක පල දරනවා. කෙත්තේ උත්තම් විරුහති යා කරන කුඹුරු ගොවිතැන් ආදිය සස්සේක වෙනවා. පුත්තානම් පලමස්නාති දරුව හදනවනම් ඒ දරු ඵලය සඵල වෙනවා විතරක් නෙවෙයි ඒ දරුවන් ජීවිතය සාර්ථක වෙනවා. දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිත්තං ලබති යෝ මිත්තානන්න දූපති. ඒකෙනා අනතුරු වෙන්නේ පර්වත වලින් වැටෙනේවා ගස් වලින් වැටෙනේවා මේ ආදී හදිසි අනතුරු වෙනේවා යාට හුවාක් වැලකිල යන මේ යහපත් ගුණංග නිසා. විරෝධ මූල සංඛානං නිග්‍රෝධ මෙව මාළුතෝ අමිත්තාන පසාන්ති යෝ මිත්තානන්න දූපති. යම්ස කෙනෙක් මෛත්‍රත්වයෙන් සාර්ථක වෙනවනම් හරියට මහා ප්‍රතාපවත් නුගරුකක් වගේ ඒක සුලඟට සැලෙන්නේ නැතු වගේ එක ගාසේ අසුරු කළ වැලක් තියෙනවා නම් ඒ වැලටත් ආරක්ෂාවක් ලැබෙනවා වගේ මේකෙනා මේ සමාජය තුල පරිහරණයපත් වෙන්නේ අනිත්‍යයට මෙයා යටපත් කරන්න බෑ. මෙයා ඊටාම ශක්තිමත් කෙනෙක් විදියට මේ සමාජය තුල වාසය කරන්න සඳහන් කරනවා. පින්තුනි මේ මිත්‍රත්වය අනිසංසමෙන් සඳහන් කරන්නේ. ඒ සාමාන්‍ය ලෝක මිත්‍රත්වය. හැබැයි බුදුදහම තුලටත් වඩා ඉදිරියට යනවා. ඊළඟ සඳහන් කරනවා බික්කු මිත්‍ර කියලා කාරණේ. භික්ෂු මිත්‍රයා නැත්නම් ආධ්‍යාත්මික මිතුරාගෙන ඊළඟට සඳහන් කරනවා ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ස්. දැන් මෙතෙක් සඳහන් කරපු මිතුරන් ටික ඕන ඕන මට්ටමෙන් අපිට ඉන්න පුළුවන්. අපට අධ්‍යාපනයේ උදව් කරන, රැකිරක්ෂාවට උදව් කරන, ගෙදර හදාගන්න උදව් කරන, අපිට මේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරන යාළුවෝ ටික ගැන තමයි මේ කියන්නේ. හැබැයි ඒක විතරක් සාර්ථකුණයි කියලා ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අන්න ඒ නිසයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවදී දිචක්කුන් පන සේවේත සෙට්ටම් පුරිස පුගල. අන්ධංච ඒක චක්කුංච අන්ධ තැනැත්තත් එකසක් වෙන තැනැත්තත් දොරින්ම දුරු කරන්න කියලා. දිචක්කුන් පන සේවේත සෙට්ටම් පුරිස පුගලන් ඇස් දෙකම තියෙන ශ්‍රේෂ්ඨ පුද්ගලය සිදු කරන්න. කවුද මේ ශ්‍රේෂ්ඨ පුද්ගලය කියලා කියන්නේ? ඇස් දෙකම පේන කියලා කෙනා කියන්නේ කවුද? ඇස් දෙක මන්ද කෙනා කියන්නේ කවුද? ඇස් දෙක මන්ද කෙනා කියලා කියන්නේ මේ ජීවිතයේ සාර්ථකත්වයක් නොදන්න පරලෝ සුගතිකාම වෙන මාර්ගයක් දෙකම දන්නති කෙනට කියන්නේ ඇස් දෙකම පේනති කෙනා කියලා. ඒක චක්කුංච කියන්නේ එක ඇසක් පේන කෙනා කියන කාටද මේ ජීවිතයේ සාර්ථකත්වය හොඳට දන්නවා. ව්‍යාපාර දිනු කරන්න, අනිත්ට උදව් කරන්න, කීර්තිය දිනා ගන්න, විවිධ නිෂ්පාදන ඩිවයිසස් හොයා ගන්න, අලුත් අනාවරණයක් කරන්න, ඒවට උපරිම දක්ෂයන් වෙනවා. හැබැයි එයා දන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන මොකද කරන්න ඕනේ කියලා. අන්න ඒ කෙනාට කියන්නේ එක ඇසක් පේන කෙනෙක් කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ, මේ ඇස් දෙකම නොපෙනෙන කෙනත් එක ඇස් පමණක් පේන කෙනත් මේ දෙන්නාම බැහැර කරන්න කියලා කියලා තියෙනවා. දිචක්කුණු පනසේ වේත ඇස් දෙකම පේන කෙනා ආශ්‍රය කරයි. ඇස් දෙකම පේන කියන්නේ මේ ජීවිතයේ සාර්ථකත්වයෙන් දක්වන ගමන් පරලෝ ජීවිතයේ සාර්ථකත්වයට තොමන කරනවා. එතකොට ඔහු විද්‍යාඥයෙක් වෙලා නිෂ්පාදනයක් කළා, අලුත් ඩිවයිස් එකක් අනාවරණයක් රිසර්ච් එකක් කළා, එක්ස්පෙරිමන්ට් එකකින් යම්සේ සර්ච් එකක් කරා. ඒ හැම දෙයක්ම ඔහු කරන්නේ පංචශීලය මත පිළිගලා ඔහුගේ පරලෝ ජීවිතයට හානියක් නොකර ගන්න විදිහට, ඔහුගේ නිවන් මඟට හානියක් කර නොගන්න විදිහට තමයි මේක නැත්තා සියලුම දේවල් ඔහු සංවර්ධනය කරගන්නේ, සංවිධානය කරගන්නේ. මෙන්න මේක තමයි බුදුදහම තුලාගය කරන්නේ. අන්න එහි මාපු පුද්ගලයාගේ තියෙන ලක්ෂණ ටිකක් සඳහන් කරනවා. පියෝච දරු භාවනීයෝ පත්තාච වචනක්‍රමෝ ගම්බීරංජ කතන් කත්තා නෝචට්ටානය නියෝජී. පියෝච ඔහු ප්‍රිය කෙනෙක්, ගරු ගරුසනිකුතු කෙනෙක්, ගම්බීරෝ ගරු භාවනීයෝ සම්භාවනීය කෙරේ, වත්තාච එයා කතා කරන්න සුදුසෙක්, අර්ථවත්දයක් සමාජගත කරන කෙනෙක්. ඔහුගේ භාෂාව වැරදි විදිහට යොදවන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය බලන ප්‍රධානතම සංකේතයක් තමයි ඔහු භාෂාව හඳුනන ආකාරය. දැන් බලන්න අපි කුඩා කාලේ ශ්‍රී ලංකා රීඩියේ කාලේ ගුවන්විදුලි එහෙම හොඳ දක්ෂ නිවේදකයෝ ඉන්නවනම් අපි කැමති වෙන්නේ හොඳ අර්ථවත් දේවල් කියන, ලස්සනට කතා කරන, දිගට මහන් ඉන්න පුළුවන් නිවේදක අහලා තියෙනවා අපි නේද? ඒ හඬට අපි ආසක් කළේ ඔහුගේ භාෂාව හඳුනන ආකාරය. ඒක ආධ්‍යාත්මික ජීවිතයකට තියෙන ලක්ෂණය. වචනක්‍රම අනිත් කෙනාගේ කියන සැරපරස වචන මේක නයිවසන කෙනෙක්. ගම්බීරංච කතං කත්තා ගැඹුරු දේ සාකච්ඡා කරන කෙනෙක්. අර්ථවත්ද ප්‍රඥාව සාධනය වෙන දේවල් කතා කරනවා. මේකත් ලක්ෂණය. ගම්බීරංච කතං කත්තා නොචට්ටානි නියෝජේ, නුසුසුසු තැනක වරද යොදවන්නේ නැ කිසි විටක. මෙන්න පිනතුනි ආධ්‍යාත්මික මිතුරාගේ තියෙන ලක්ෂණ. පියෝච ගරු භාවනීයෝ පත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානි නියෝජේ. මෙන්න මේ ලක්ෂණ ටික. යා ප්‍රියමනාප කෙනෙක්, ගරු සම්භාවනීය කෙනෙක්, කතා කරන්න සුදුසු කෙනෙක්, අනිත්‍යගේ වචනයට ගරු කරන ඉවසන කෙනෙක්, ඒ වගේම ගැඹුරු සාකච්ඡාවට යෙදෙන කෙනෙක් කිසිවිටකත් එයා අයහපති යොදවන කෙනෙක් නෙමෙයි. අන්නේවිට මිත්‍රයෙක් ගැන තමයි සිංහලවද සූත්‍රයෙන් දක්වන්නේ. උපකාරක මිත්‍රයා, සමාන සුගදුක මිත්‍රයා, අත්තකාය මිත්‍රයා. මෙයාදි මිත්‍රයන් ගැන සඳහන් කරනවා. එහෙදී අත්තකාය මිත්‍රයා විදිහට සලකන්නේ අර්ථය සඳහන් කරන මිත්‍රයා, අර්ථවත්දයක් කරන මිත්‍රයා. මේ මිතුරන්ට කියන්නේ සුහද මිත්‍රයන් කියලා. සුහද, හද කියන්නේ හදවත, හොඳ හදවත් කියන මිත්‍රයන්. එනිසා මෙන්න මේ මිත්‍රත්වයේ අග්‍රතම ඵලෙ විදිහට අපට දකින්න ලැබෙන්නේ ධර්මයේ ගැඹුරට ගියාට පස්සේ මේ සද්ධර්ම මාර්ගයේ ගමන් මඟ විවර කෙරෙන ඉතාම පැහැදිලි දේශනාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආරස්කිනිය මාර්ගයේ නැමැති මෙන්න මේ බමසර බ්‍රහ්මචාරී ජීවිතය අපට ලැබෙන කවුරු නිසාද? ඒක ලැබෙන්නේ කල්යන්න මිත්‍රයන් නිසා. ධර්මයේ සඳහන් වෙන අපේ අවසාන ඉලක්කය ආධ්‍යාත්මික ඉලක්කය විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් අපි සත්බොජ්ජංග වඩන්නට ඕන. සත්බොජ්ජංග සම්පූර්ණ වෙන නම් සතර සතිපට්ඨාන වැඩෙන්නට ඕන. සතර සතිපට්ඨාන වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නට ඕන. කාය සුචරිතය, වාචී සුචරිතය, මනස සුචරිතය. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ශ්‍රද්ධාව ලැබෙන්න නම් ධර්ම ශ්‍රවණය තියෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය ලැබෙන්න නම් කල්‍යාණ මිත්‍රත්වය තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රත්වය නැමැති වැසි ධාරා කන්දක් මුදුනට ලැබෙනකොට ඒ මුළු කන්දේම තියෙන කුඩා දියැලි, ලොකු දියැලි ආදී සස්ත්‍රික වෙලා මුළු වටා ප්‍රදේශයේම සස්ත්‍රික වෙනවා වගේ අපේ ජීවිතයට කල්‍යාණ මිත්‍රත්වය නැමැති වැසි ධාරා ලැබෙනකොට අපේ සමස්ත ජීවිතයේම ධර්මයේ නැමැති වැසි ධාරා වලින් පෝෂණය වෙනවා. දර්ශනය ලැබෙනවා. හරියට ලෝකයට ලැබෙන සූර්යාලෝකය වගේ. අරුණෝදය වගේ. අන්නේ අරුණෝදය තුලින් අපට ලැබෙන මොකද්ද? සැබෑ කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලැබෙන මොකද්ද? ධර්මයේ පිළිවඳව. මොකද ධර්මය කියලා කියන්නේ? දුක දුකෙන් නිදහස් වීමත් මාර්ගයක්. දුක කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට ඒ දැකපු රූපය තුල හිත බැසගෙන ඉන්නව නම් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් හිටිය පමණට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් මේ සංසාර චක්‍රය තුල අපි ගෙහෙලා අපි පුඤ්ඤාදි සංඛාර කළත් අපුඤ්ඤාදි සංඛාර කළත් ආනිඤ්ඤාදි සංඛාර කළත් අපේ සසර ජරා මරණ ස්පර්ශ කරමින් මෙන්න මේ ඇහැට රූපයක් පේනකොටම ඒක අපි තේරුම් ගන්න මුල් අවස්ථාව අපි ගත කරන මේ ජීවිතේ ගතවෙමින් අදින මානසිකත්වයේ තුලදී ඒ පිරිසුදු ස්කන්ධ පංචක අපේ ලෝකෙට එනකොටම එන්නේ සක්කාය විදියට එන්නේ පංච උපාදාන සංදේ විදියට එන්නේ. ඒක රහතන් වහන්සේ හැර අනිත් හැම දෙනාටම පොදු ලක්ෂණයක්. අවිද්‍යාව අනුසීවස්සයනේ තියෙනවා නම් අපේ මුල් අවස්ථාවේදී අරමුණේ අපි මුලා වෙනවා. ඒ මුලා වෙච්ච පමණට කිසියම් දුරක් අවිද්‍යාව සාගත සිතුවිලි දරා ගලාගෙන යනවා. හැබැයි අපට සිහිය තිබුණ පමණට සුතමේ ඥාණයෙන් මේ චක්‍රය දැනගෙන ඉඳ පමණට මොකද වෙන්නේ? අපි අර අවිද්‍යාව සාගත වෙන සිතවල ප්‍රමාණය අඩු වෙලා ඉක්මනට අපි මගදී බ්‍රේක් කරගන්නවා. එතකොට ඇහැට රූපයක් දැකපු වෙලාවත් සහ ඊට පස්සේ අපේ සුතමේ ඥාණය තුලින් ඇතිවන භාවිතය තුලින් මේක සංවර කර ගැනීමත් අතරේ තියෙන කාලපරාසය කොයිතරම් දුරට වැඩිද? ඒ වැඩි පමණට අපිට දුක වැඩි. ඒත් මෙන්න මේ මුලා වෙන කාලපරාසය ටිකෙන් ටික අඩු කරගන්න ක්‍රමය තමයි මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. විශේෂයෙන් සමථ දර්ශනා කියන්නේ මෙන්න මේ මුලා වෙනට දුවන සිත්වැල්වල ප්‍රමාණය ටිකෙන් ටික අඩු කරගන්න එක. සිත යන වේගයෙන් අපි උපරිම ලෙස සතිපට්ඨාන තුළ හිටියොත් මේ දිවෙන අවිද්‍යාසගත සිත්වැල්වල නැත්නම් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එකේ දුවන ගතිය දුර ප්‍රමාණයට ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. එහෙම අඩු කරගන්න නම් අපි වේගවත්වම මේ ධර්ම මාර්ගය දොරේ ඉන්නට ඕන. යම්කිසි වේගයකින් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනාට අපිට කිසියම් දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපි ඒ පාරේ ඒ පැත්තටම ඒ වේගෙම යන්නට ඕන. යනකොට අපිට යාට කිසියම් දෙයක් දෙන්න පුළුවන්. අන්නේ වගේම තමයි හිත වේගයෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන වේගය තුන ඇතර රූපයක් දකින්නකොටම අපි හිතන්නේ බාහිර පේන කෙනා කියලා එතනදි මුලා වෙනවා. අපි ඒක වළක්වන්න බෑ. අන්නේ මුලා වෙන ගතිය ඉක්මනින්ම අඩු කළ නැවත දහම් තුරට එන්න තමයි අපිට මේ සතිපට්ඨානය තියෙන්නේ. නැත්තම් පංචස්කන්ධය තේරුම් ගන්නයි සතිපට්ඨානය තියෙන්නේ. කායනුපස්සනාව වඩනකොට රූපස්කන්ධය පිළිසින් දැනගන්නවා. වේදනපස්සනා වඩනකොට වේදනස්කන්ධය දැනගන්නවා. චිත්තානුපස්සනා වඩනකොට විඥානස්කන්ධය දැනගන්නවා. ධම්මානුපස්සනා වඩනකොට සංඤාස්කන්ධය සංස්කාරස්කන්ධය දැනගන්නවා. එතකොට මෙන්න මෙතෙන්දී මේ විඥානේ අවස්ථා ගානකදී ක්‍රියාත්මක වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. විඥානයේ කියන වචනේ අවස්ථා ගානක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න නැත්නම් වරදිනවා. විඥානයේ අවස්ථාවක් තියෙනවා පකදි පරිසුදුමින්නම් විඥානං චිත්තං නැත්නම් පබස්සරමින්නම් දෙකේ චිත්තං කියන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ විපාක මට්ටමේ විඥානය. ඒ විඥානය කුසලයක් අකුසලයක් කරන නෙවෙයි. මායෝ තමයි විඥාන කියලා නැහැ ඒ විඥානයට. ඒ මුල් විපාක මට්ටමේ විඥානයේ පිරිසුදු විඥානයක්. ඒක රාග දේශ මොහ මිශ්‍ර එකක් නෙවෙයි ඒක. අන්නේ විඥානේ බැහැර කරන්න කියලා නැහැ බුදුදහමේ. ඒ විඥානය පිරිසින දැනගන්න කියලා තියෙන්නේ. ඒ මුල් විපාක මට්ටමේ විඥානය අයිතිවන්නේ දුක්ඛ අරිසත්‍යයට. ඒ දුක්ඛ අරිසත්‍යට අදාළ රූපයක් කියනවා වේදනාව සංඥා සංඛාර විඥාන මේවට කියලා තියෙන්නේ පරිඤ්ඤය කියලා. පිරිසින් දැනගන්න කියලා තියෙන්නේ. ඒක ප්‍රහාණය කරන්න කියලාත් නැහැ, ඒක වඩන්න කියලාත් නැහැ. ඒ දුක්ඛ සත්‍යයට අයිති කිසියම් ස්කන්ධයක් තියෙනවා නම් ඒ ගැන නිතර අවධානය කරන තියෙන්නේ ඒක පරිඤ්ඤයයන් කියලා. පරිඤ්ඤයයන් පරිඤ්ඤාතං ඒ පරිඤ්ඤය කළුතුදී භාගතුන් වහන්සේ පරිඤ්ඤය කළා පිරිසින් දැනගත්තා. ඒ විපාක මට්ටමේ විඥානය හටගෙන නිරුදුනට පස්සේ ඒක චක්කු විඥානය වෙන්න පුළුවන්, සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියන මෙනි අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවෙන් අපිට අපේ ලෝකෙට ඒක එන්නේ කොතෙන්ද? අන්න ඒක තමයි දුරු කරන්න කියලා තියෙන්නේ. ඒක කොතනද එන්නේ? ඕ, අනිත් සම්මාදී යන්නේ කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන එකේ තියෙන්නේ මෙන්න මේ විඥානේ. අන්නේ විඥානේ බේස් වෙලා තියෙන අවිද්‍යාව. අන්නේ විඥානේ තමයි දුකට හේතුව. අන්න ඒ අවිද්‍යාසගත විඥානේ තමයි සමුදය සත්‍ය වෙන්නේ. අන්නේ සමුදය සත්‍යම් පහත බඟිලා තියෙන්නේ. ඒ නිසා ඒ විඥානය තමයි බුදුදහම තුළ මේ සතිපට්ඨානය තුළින් නැත්නම් ආරස්ඨංග මාර්ගය තුළින් දුරු කරන්නේ. අන්නේ විඥානෙට තමයි මායෝපමංච විඥාන කියලා තියෙන්නේ. මායාවක් වගේ අපිව මුලා කරන්නේ මෙන්න මේ විඥානෙ. ඇති දෙයක් හැටියට පෙන්වනවා නිරෝධ වෙච්ච රූපය. ඇති දෙයක් හැටියට පෙන්වලා අපි ඒකේ මුලා කළා. අපිව දුගතියට සහ සසරට රැගෙන යනවා. උදාහරණයක් දක්වන කාන්තාර මැදදී යනකොට සමහර යක්ෂයන් ඉන්නවා. අද්භූත යක්ෂයන් ඉන්නම යක්ෂයන් කරන්නේ ඒ කාන්තාර මැද යන අය කැමැති රූප පෙන්නලා ඒ විදිහට යම වසඟ කරගන්න. ඔහු ගෑනු කෙනෙක් යනවා නම් ලස්සන පිරිමි කෙනෙක් විදිහට පෙනෙසිටිනවා. පිරිමි කෙනෙක් යනවා නම් ලස්සන ගෑනු කෙනෙක් විදිහට පෙනෙසිටිනවා. මල් මාලා ආදිය දාලා එහෙම වෙලට යම වසඟ කරගන්න යනවා. ඉහෙල ඊට පස්සේ ආව ජීවිතයට පත් කළ යාගේ මාසෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අන්නේ වගේම තමයි මේ විඥානය අපිව මුලා කරලා තියෙන ලස්සන රූපයක් ආදි වශයෙන් මේ මුලා කරලා තියෙන්නේ. ඒ මුලාවට පාදක වෙලා තියෙන්නේ අර නිරුද්ධ වෙච්ච බව දැන නැති ගතිය ස්පර්ශ සමුදයන්te ඉන්න මේ අවිද්‍යාසහගත ලක්ෂණය. අන්නේ ඒකයි මායාවක් වගේ මැජික් එකක් වගේ කියලා තියෙන්නේ. අන්නේ විඥානයයි පහදබ්බ කියලා තියෙන්නේ. ඒක තමයි සමුදය සත්‍යය. අන්නේ විඥානේ දුරු කරන නම් අපි මේ නිරුද්ධ වෙච්ච රූප ආදී ස්කන්ධ පංචකේ සමුදේ අපි බලනවා. දිට්ඨේ දිට්ඨමත්タン සුතේ සුතමත්タン ආදී විදියට මේ අනිත්‍ය ආදී වශයෙන් මේව මෙනෙහි කරන්න මේ ඉදිරිපස තියෙන රූපයෙන් අපි නිදහස් වෙනවා. ඊළඟට තව දැනක විඥානය තියෙනවා. අර ධම්මදින්නා මෙහිණියගෙන් විසාක උපාසක අහන්නේ මහාවේදන් ආදී සූත්‍රවලදී. මොකද්ද මේ ප්‍රඥාවත් විඥානයත් කියන මේ දෙක එකඟද දෙකද කියලා අහනවා. එතකොට කියන්නේ ප්‍රඥාව යම් කිසි තැනක තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා. ප්‍රඥාවයි විඥානය වෙන් කරන්න බෑ. ප්‍රඥා කියන චෛතසිකය තියෙනවා නම් ඊට අදාළ තවත් බොහෝ චෛතසිකයක් තියෙනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර කියන අනිත් ස්කන්ධත් එකට යන්නේ. එතකොට චිත්ත චෛතසික දෙක වෙන් කරන්න බෑ. කේදකයකට හටගෙන එකට නිරුද්ධ වෙන්නේ. ඒකෝපාද නිරෝධාච ඒකාලම්මන වත්තුකා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා හැම හිතකම නිතරම එදෙන් කැසික ටිකක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. සූත්‍ර ක්‍රමයට. අභිධර්ම ක්‍රමයට ගත්තොතින් පස්ස වේදනා සංඥා චේතනා ඒවේ එකඟතා ජීවිතින්දින මනසිකාර කියලා. එතකොට හිතක් පහළ වෙන හැම තැනම මේවට කියන්නේ සම්පචිත සාධාරණ චෛතසික කියලා මේ චෛතසික අනිවාර්යෙන් පහළ වෙනවා. ඒක විපාක මට්ටමේදී තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි ප්‍රතිර්ණක කියලා තියෙනවා. ඒ අවස්ථාවට එදෙන චෛතසික ටිකක් තියෙනවා. විතක්ක විචාර අධිමෝක පීති ඡන්ද ආදී චෛතසික තියෙනවා. ඊට අමතරව තවත් ප්‍රඥාවත් එක්ක යන ශ්‍රද්ධාදී තවත් චෛතසික තියෙනවා. එතකොට කිසියම් තැනක ප්‍රඥා කියන චෛතසික තියෙනවා නම් ඒක විදර්ශනා වඩන අවස්ථාවක් වෙන්න පුළුවන්. විදර්ශනා සිතුවිල්ලෙන් තින්කම කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ප්‍රඥාව, ශ්‍රද්ධාව, වීරිය, සතිය ආදී චෛතසික යම් තැනක යනවා නම් ඒ හැම අවස්ථාවකදීම විඥානයත් එකට යන්නේ. අන්නේ විඥානේ දුරු කරන්න කියලා නෙවෙයි. අන්න එතෙන්ද තමයි චිත්තං පඤ්ඤංච භාවයන් කියලා තියෙන්නේ. සිතත් ප්‍රඥාවත් දිනු කරන්න කියලා තියන්නේ ඒක. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. එතකොට මේ විඥාණයට විඥාන කියලා තියෙනවා, චිත්ත කියලා තියෙනවා, මනෝ කියලා තියෙනවා. ඒක දැන්වල එක එක වචන භාවිත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විඥාණයත් එක්ක අමනාප වෙන්න එපා. ඒ විඥාණයත් එක්ක අමනාප වෙන ගියොතින් ප්‍රඥාවත් නැති වෙන එක වෙන්නේ. හැබැයි අපි තියෙන ගැතු දෙයක් තියෙනවා. යම් කිසි තැනක අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව තියෙන තැනක් විඥානය තියෙනවා. අපි අකුසලයක් කරනවා නම් ආනන්තර කර්මයක් කරනවා නම් ඒ තැන්වල විඥානය තියෙනවා. ඒකෙම මේක කතා දෙකක් නෑ. හැබැයි ඒ තැන්වල තියෙන විඥානය අවිද්‍යාව පාදකව යන්නේ. ඒ තැන්වල තියෙන විඥානය අර අකුසල චෛතසිකවත් එක උදව් කරමින් ඉන්නේ. ඒ විඥානය දුරු කරන්න කමන්නේ. නමුත් හැමතැනම විඥානය දුරු කරන්න කියලා නැහැ. ඒ නිසා තමයි සංගුතනිකාය බලන්න මනෝ නිවාරය කියලා සූත්‍රයක් තියෙනවා. මනෝ නිවාරය සූත්‍රය. එක්තරා දෙවි කෙනෙක් බාහතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සඳහන් කරනවා යම් යම් සිතුවිලි නම් පහළ වෙන්නේ ඒ හැම සිතුවිල්ලක්ම දුරු කරන්න කියලා මම කියනවා කියලා. කවුද එහෙම සඳහන් කරන්නේ? දෙවියෙක් කියලා කියන්නේ. බුදුරජාණන්සේ මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ ඒක. බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් යම් සිතක් හේතුවෙන් අකුසල සිදු වෙනවා නම්, ලෝභ දේශ මොහ දිනු වෙනවා නම් අන්නේ විඥානේ දුරු කරන්න කියලා මම කියන්නේ. නමුත් හැම සිතම දුරු කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා. ඒ නිසා හැම විඥානයක්ම දුරු කරන්න කියලා බුදුදහමේ සඳහන් කළා නැහැ. වරදා තේරුම් ගන්න එපා. අපි දුරු කරන්න ඕන අර සමුදේ සත්‍යයත් එක තියෙන විඥානය. නැත්නම් චක්කු විඥාන ආදී නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව ඒ අවිද්‍යාව වශයෙන් ගන්න විඥානය තමයි අවිද්‍යාව සමග මුස් වෙච්ච අර පටිසම්පාදී අංගයක් විදිහට තියෙන නාම රූප පත්‍ය විඥානක් කියන එකේ විඥානය තමයි දුරු කරන්න තියෙන්නේ. එතකොට අපි දස සංඥා වඩනකොට අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝක අනිවිරත සංඥා, ආනාපාන සති මේවා කුසල සංඥා. මේ කුසල සංඥා කියන තැන්වල කුසල සාගත සංඥාවක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා, සතියක් තියෙනවා. අන්න ඒ තැන්වල තියෙන සංඥාවත් විඥාණය වද්දුරු කරන්න කියලා නෑ. ඒවා මාර්ග සත්‍යයි කියලා. ඒව වඩන්න ඕන. මඟ සත්‍යම් භාගය තමයි. එනිසා ඔබ මේ අහන ධර්ම දේශනාවලින් ඔබ ස්ථාවර විෂන්හයකට එන්නට ඕන. නැත්නම් හැම දෙයක්ම අරකට හොඳයි මේකත් හොඳයි කියලා අන්තිමට ජීවිතේ තමන් කොහේ ගිහිලා නවතිද කියලා දන්නේ නැහැ. එහෙම කරන්න එපා. තමන් මේ අහන දේවල් නිවැරදි දෙයක් කියලා තමන්ට තේරෙනවා නම් ඒව නැවත නැවතත් අහලා තමන් හොඳම විශ්වණයකට එන්නේ. ඒකට තමයි දිට්ඨි මුජුං කරෝති කියලා කියන්නේ. එහෙම ඔබ නිවැරදි දර්ශනයකට ඇවිල්ලා හිටියොත් ඔබට වරදින්නේ නැහැ. ඔබට කෙනෙක්ගේ දර්ශනයකින් අඩුපාඩුවක් තිබුණත් ඔබ ශනිකව දන්නවා මේ කොටස මෙයාගේ හොඳයි, මෙතන අඩුපාඩුවක් තියෙනවා. හොඳ ටික ඔබ ගන්න, අඩුපාඩුව ඔබ අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. එතකොට පින්නතුනි මෙන්න මේ කරුණ ගැන තාම සැලකිලිමත් වෙන්න. එතකොට ස්කන්ධ පංචකය ගත්තොත් විපාක මට්ටමේ ස්කන්ධ තියෙනවා. ඒ වගේම පරිසම්පාදයේ මට්ටමට යන සමුදය සයත්තේයි ස්කන්ධ තියෙනවා. පාදාන කඳ කරගත්තු එක. ඊළඟට ප්‍රඥා වඩන අවස්ථාවේදී ඥානචර්යාව යන විඥානය ප්‍රඥාවක් තියෙනවා, ස්කන්ධ තියෙනවා. ඒ වගේ මේ ගමන මග නිමාටපත් කරපු රහතන් වහන්සේලා ඇසුරු කරන ස්කන්ධ තියෙනවා. මෙන්න මේ දේවල් වල වෙනස අපි ඒ තැන්වල දැන ගන්නට ඕන. ඒත් රහත් භාවයටපත් වූ උත්තමයන් වහන්සේලා අර මාර්ගේ වඩන කෙනෙක් වගේ තවදුරටත් මේ ස්කන්ධයන්ගේ සමුදේ වැය අසාදා දිනෝ නිසරණ බලමින් වාසය කරන්නේ. දිට්ඨ ධර්ම සුඛ විහරණය සඳහා. එනිසයි භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ පෘථග්ජන කෙනාට සේක වෙන්න මාර්ගඵල ලබන්නත්, මාර්ගඵල ලැබුණාට අසේක වෙන්නත්, රහත් භාවයට පත් වෙන්නටත්, අසේක භාවයට පත් වෙච්ච කෙනා පිරිනිවන්ට එක්සුවදායි වාසය කරන්නටත් මම එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය දැනගන්න, ඒ ස්කන්ධයේ සමුදේවය දැනගන්න, වය දැනගන්න, ඒකේ ආස්වාද ආදීනව නිස්සරණ දැනගන්න. අන්න ඒව නෝනින් මෙනෙහි කිරීම මේ කරන්න තියෙනවා. කරන්න අපි මේ ගමන් මගේ ඉදිරියට යන්න. ඒක වඩන්න මොකද වෙන්නේ? අපිට ඇහැට රූපයන් දැක්කට පස්සේ ඒකට මුලා වෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම අඩු වෙන පුළුවන්කම තියෙන්නේ ඔබ මේ ධර්මය තුළ උපරිම පුහුණු ඉන්නට ඕන. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන තුළ උපරිම ඉන්න උත්සාහ කරන්න. මේ ශාලාව ඉන්න වෙලාව විතරක් නෙමෙයි. විශේෂයෙන් කැම ගන්න වෙලාවදී නම් ඉන්නම ඕන. නැත්තම් මේ ආනේ ඔක්කොම වතුර ගියා වෙනවා. ධන ශාලාවෙ. ඒ නිසාම ඊටාම මාර්ගයෙන් ගොඩ ගන්න ඔක්කොම ටික ධන ශාලාවේදී නම් දියවිල යන දෙන්න එපා. පුළුවන් තරම් නිහඬ වෙඳගෙන මේ ධර්ම කාරණයක් මෙනෙහි කරමින්ම කැමලිය ගන්න බලන්න. නැත්නම් වෙනතුනි හරීම අභාග්‍යයක් මේක. අපි කොච්චර වටිනා කොච්චර ගැඹුරු කාරණා ඉතාම සියුම්ව ඉතාම ගැඹුරින් මේ රෙවරන්ස් සහිතව අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම ඔබට මේ දෙනවා මේ ටික. හැබැයි ඔබ ඒක අරගෙන අතෙන් ගිහලා මේක නැති කර ගන්න නම් වෙනතුනි ඊට වඩා අභාග්‍යයක් නැහැ. එහෙම කරගන්න එපා. එහෙම වෙනවා නම් මෙහෙම අපි බණහන එකේ තේරුමක් නැහැ වෙනතුනි. මෙච්චර දුරකට ගෙවාගෙන ඇවිල්ලා අපි මේ අහන දෙයින් ප්‍රතිඵලයක් ලබා ගන්නට ඕනේ. අපේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕනේ. අපේ ජීවිතවල දුක නිවෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ ලොකු පන්සල්වල වටිනකම තියෙන්නේ. මේ ලොකු ගොඩ නැගිලා තියුණාට, ලොකු වාහන පාකින් ලොට් එකක් තියුණාට, ලස්සන මල්ගා සත්පුරාම තියුණාට මේ වටින්නේ නැහැ පින්නතුනි. මේ වටින්නේ මේ පරිසරය තුල ඉඳගෙන ඔබ කොයිතරම් දුරට මේ ධර්ම කරුණ මෙනෙහි කරනවද? කතා කරනකොට අනිත්‍යයත් එක්ක මේ ධර්ම කරුණ කොච්චර කතා කරනවද? කොච්චර නම් ඔබ හදවතින් මේ කරුණුත් එක්ක එකට ඉන්නවද? ඔබ තමන පියවරක් පාසාම මේ ධර්මමග ඔබ ඉන්නවද? ගිහි ලන්තිමට ඔබ ගන්න හුස්ම රැල්ලක් පාසාම මේ ධර්ම ඔබේ හුස්ම රැල්ලට එකතු කරගන්න. අර අපට මහතාමික සංසකේ ගරේ කියපු විදිහට අර ගෙදරදී මුලින්ම හම්බෙච්ච අතුව කුසේ දරාගෙන හිටිය අම්මා පළවෙනි මිතුරාගෙන් ලැබිච්ච මේ ජීවිත දාණය අපේ ධර්මය තුලින් පෝෂණය කරගෙන අපි නැවත ආයි හුස්ම රැල්ලටම එන්නේ. අපි අම්මගෙන් ලැබිච්ච හුස්ම රැල්ල නැවත අම්මාටම කෘතගුණ සලකන්නට අපි ඒක ආනාපාන සති භාවනාව වඩපත් කරගන්නවා. අන්න එතනින් තමයි හැබැයිසම අපි කෘතවේදීත්වය කරගුණ සලකීම අපි උපරිම පුහුණු කරන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ මුලා වෙන ගති අඩු කරන්න තමයි මේ ස්කන්ධ පංචකය ගැන අපිට නිවැරදි අවබෝධයක් දෙන්නට ඕන. තමන් ඉන්න හැම වෙලාවෙම සිහින් ඉන්න. තමන් දැන් ඉන්නේ ස්කන්ධ පංචකයේ සමුදේ පැත්තට හිත තියලාද? අටකත්ව පැත්ත නුවණින් දකිමින් දෙන්නේ. දකින්නවත් එකම නිරෝධය පැත්ත සාක්ෂාත් කරනවද? ඉස්සරහා දකින්න රූපයේ සමුදේ පැත්තෙන්ම අවිද්‍යාවෙන් ගිලීගෙන දින කියලා බලන්න. සා කොයිතරම් දුරට ඇහැට දැකපු රූපය කොයිතරම් දුරට ඒ රූපයත් එක්ක මුලා වෙලා ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ කියලා බලන්න. බලන්න බලන්න ඔබට මොකද වෙන්නේ? ඔබ සතිපට්ඨාන තුල ඉන්නවා නම් ඔබ අතුරු පැත්තට හැරෙන්නේ ඔබ. ඔබ චිත්තානුපස්සනාවත් එකයි ඉන්නේ. සරාගං වචිත්තං සරාගං චිත්තං පජානාති. හිතේ රාග සිතිලක් ආපු ගමන දැන් දැන් රූපය තුල වැස්සගෙන දැන් වැඩ යනවා කියලා. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති. හිත රාගෙන් මිදෙනකොටම දන්නවා දැන් මුලා වෙලා නැහැ. දැන් රාගෙ නැහැ කියලා දන්නවා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. හිත යම් කෙනෙක් ගැන දෙයක් ගැන අමනාපයක් තියෙනවා නම් ඒකත් තමයි ඔබ දින්නේ. Taman දන්නවා දැන් අවිද්‍යාවෙන් ඉන්නේ එකම ද්වේෂය තියෙන කියලා. ඒක දකින්නවත් එක්කම ඉක්මනටම ද්වේෂයෙන් මිදෙනවා. විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තං පජානාති. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. හිත මෝහ සහිතව දින්නේ. බාහිර රූපයේ තුල හිත බැසගෙන දින්නේ. ඒකෙන් මුදවගෙනද ප්‍රඥාවෙන් දින්නේ කියලා බලන්න. විත මෝහං වාචිත්තං විත මෝහං චිත්තං පජානාති. මෙහෙම ගිහින් අවසාන වශයෙන් විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති. අයුමුක්තං වාචිත්තං අයුමුක්තං චිත්තං පජානාති. හිත මේ වෙලාවේ මිදිලද නැද්ද කියලා බලන්න. පරිසම්මාද චක්‍රයෙන් මිදිලද නැද්ද කියලා බලන්න. ඔබ ස්කන්ධ පංචකයේ සමුදය වෑනුවෙන් මෙනෙහි කරමින් නම් ඉන්නේ ඒ මොහොතට ඔබ පරිසම්මාද සකලෙකින් අයින් වෙනවා. හැබැයි ඉතින් අයින් යනවා ඒකට කමක් නැහැ. හැබැයි ඔබ දක්ෂ වෙන්න ටිකෙන් ටික මෙතනින් අයින් වෙන්න. ඒ අයින් වෙන බව ඔබට දකින්න තියෙන සලකුණක් තමයි ඔබ එන්න එන්නම අභ්‍යන්තරයේ පැත්තට හැරෙන්නේ. අභ්‍යන්තරයේ පැත්තට හැරිලිනවාද කියලා බාහිරගෙන උට බලන්න පුළුවන් එක ලක්ෂණයක් තමයි ඔබේ කතාවෙන් එන්නම අඩු වෙනවා සමර වෙනවා. මොකද කතා කර කර මේක මෙනෙහි කරන්න බෑනේ නේ. කතා කරමින් කරනවා නම් උපරිම නුවණ ඉඳගෙන ඕනේ මේක කරන්න. ඒ කරුණාත්මක කතා කරමින් මොන කරන්නේ? එහෙම නැත්නම් අපි මොනවා වෙලින්ද? ඒ නිසා තමන් ආධ්‍යාත්මික ජීවිතේට පිවිසෙන බව තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් ප්‍රබල සලකුණක් තමයි තමන්ගේ භාෂාව ඇති වෙන සුවිශාල පරිවර්තනය. මේක තමයි දෙක කාරණා. එතකොට මෙන්න මේ රිසල්ට් එක තමන්ට පේන පියවර තුනක් තමයි මධ්‍යම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍ර ලස්සන සූත්‍රයක් වෙන තුන ඒක වාර ගානක් කියවන්නේ. මධ්‍යම නිකායේ අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කරුණු තුනක් ගැන සඳහන් වෙනවා. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, සීක ප්‍රතිපදාව සහ බාහිර ඉන්ද්‍රිය පුද්ගලයා කියලා. අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියන්නේ මේ සාධනෙට ආපු මාර්ග ලබන කලින් ඉන්න උපරිම ලෙස පුහුණු වෙන කෙනාගේ ලක්ෂණ ටිකක් තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවෙන් තියෙන්නේ. මේ කෙනාටම තවත් නමක් සඳහන් කරනවා උග්ගවැණි සූත්‍රවලදී. හත්තකාමී උග්ගවැණි සූත්‍රයේ සඳහන් කරන මේ පුද්ගලයාට නමක් දීලා තියෙනවා සීලවා කල්යාණ ධම්මෝ කියලා. ඒ සාමාන්‍ය කෙනෙක් කල්යාණ පුතග්ජනේ කියලා. එයා සෝහන වෙලත් නැහැ. හැබැයි අර කෙනෙක් කල්යාණ පුතග්ජනේ කියලා. හොඳට බණ අහලා හොඳට ධර්ම ඇත්ත කියන කෙනාට කියන අදහසක් ඒක. නමක් ඒක. අන්නේ පදයෙන් විතර ළඟ යන පදයක් විදිහට සූත්‍රයකම දැක්වෙනවා. කවුරු හරි අහුවත් මතක තියාගන්න. ඒක තමයි හත්ති ගාම උග සූත්‍රය. අංගුත්තර නිකාය 8 වෙනි පාඩමේ මේ ගැන්නේ. එතකොට පේන තුනේ අන්නේ සූත්‍රය සඳහන් වෙනවා සීලවා කල්යන ධම්මෝ කියලා පුද්ගලයා ගැන. අන්නේ පුද්ගලයාගේ ලක්ෂණ තමයි මේක මේ තියෙන්නේ. මොකද ලක්ෂණය? යා කොච්චර උපරිමයෙන් මේ ධර්ම පොහුණුවේ සතිපට්ඨාන තුල ඉන්නවාද කියලා කියනවා. මේ උපරිමයෙන් ඉන්නගෙනගෙන මේ කියන්නේ මාර්ග ඵල නොලබපු හැබැයි දර්ශනය හොඳට ලබාගෙන උපරිම ලෙස අරසින් මාර්ගයේ සතිපට්ඨාන තුල ඉන්න පුද්ගලයන් මේ කියන්නේ. මොකද ලක්ෂණය? ඔහුට යන රූපයක් පේනවා. පේනවට පස්සේ ඒක නට මොකද වෙන්නේ? ඔහුට ඒ රූපය ගැන මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙනවා. හැබැයි ඔහු මේ සතිපට්ඨාන කරන නිසා ඔහු ඉක්මනින්ම සිහියටෙනවා මේ මුලා වුණේ නිරුද්ධිත රූපයක් පිළිබඳව කියලා. එහෙට දැක රූපයක් ගැන දැන් මුලා වෙලින්නේ. නමුත් උපරිම අවබෝධයෙන් ඉන්නේ. ඔහු තමන්ගේ ආරක්ෂා කරන වැඩ පිළිවෙලේ උපරිම ලෙස මෙතනට ආවිනවා. ඔහුට හරියට අර රූපය ගැන තිබෙන මනාපය හෝ අමනාපය දුර වෙන ගැති වෙන කාලය කොච්චරද? ඇහැට රූපෙට හැම උපමාවක් දක්වලා කියනවා. හරියට ඇසිපිය ගන්න මොහොතකදී අර ඇති වෙච්ච රාගය හරි ද්වේෂය හරි මෝහය හරි දුර වෙනවා කියලා. මනාපමනාප දුර වෙනවා කියලා. ඇලීම ගැටීම දුර වෙනවා කියලා. ඒ තරම් ඔහු වන්කෝල් ඉන්නේ. ඔව් නැලට ඉන්නේ. අය කෝල් කරන කියන්නේ අනිත් පැත්තට රෙස්පොන්ඩ් කරන්න බහගෙන ඔය ඉන්නේ. මේ ඒ කියන්නේ ඔහු ධර්මයෙන්ම ප්‍රතිචාර දක්වනවා. බාහිර නිදහස් වෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ මාර්ගින කෙනාගේ ලක්ෂණය. ඒතර ඉන්ද්‍රිය හයටම මේ වගේ දක්වනවා. කනට ශබ්දයක් අහලා උටේ ගැන මනාපයක් හරි අමනාපයක් හරි ගැතුණා නම් ඒක දුරු වෙන උඩ ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් අසුරු සරන් ගන්න වගේ මොහොතකදී අර කනට ඇති වෙච්ච ශබ්දය කවුරු හරි බැන්න වෙන්න පුළුවන්, හොඳ කිව්ව වෙන්න පුළුවන්. ඒ දේ ගැන Tamanට මනාපයක් හරි අමනාපයක් හරි අවිද්‍යාව සාධක වැතුණා නම් අවිද්‍යාව බේස් කරගෙන බාහිර රූපය තුල බැසගෙන භවය තුල ඉඳගෙන පරිසම්පාදයේ අංගයක් විදියට හටගත්ත නම් ඔහුට අවබෝධයක් මනාපයක් අමනාපයක් ඔහුට ඒක දුර වෙන ගැට වෙන කොච්චර කාලයක්ද? හරියට අසුරු සැනක් ගන්න කාලෙකදී ඒක නැත්තා මේ මනාප අමනාපය නැත්තම් රාග දෝෂ මෝහ ආදී මේ අකුසල තරක ඉක්මනටම දුර වෙන. ඒකට නාසය ගැන කියනවා. නාසියට ගන්ධයක් ආග්‍රහණය කරලා ඔහුට මනාපයක් හරි අමනාපයක් හරි ඇති වුණා නම් අවිද්‍යාසගතව ඒක දුර වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ ඔහුට හරියට? හරියට පල්ලෙහාට නැමිච්ච නෙළුම් පොලයකට වතුර බින්දක් දැම්මොත් ඉක්මනටම ඒ වතුර බින්දුව පහළට වැටෙනවා නම් අන්නේ වැනි කාලයකදී ඉක්මනටම අර නාසය ඔස්සේ ගන්ධයක් පිළිබඳ ඇති වෙච්ච මනාප අමනාප දෙක දුර වෙනවා කියලා. දිවගෙනම් කියන්න. දිවට රසයක් දැනෙලා මනාපයක් අමනාපයක් හටගන්නවා නම් කොහොමද? ඒක දුර වෙන ගත වෙන කාලේ. දිවම කොහොමද කරගෙන තියෙනවා? දිවේ කෙළවරේ තියෙන කෙළපිනක් බිමට දාන්න කොච්චර වෙලාවක්ද ගත වෙන්නේ? අන්න එතනින් ඉක්මනින්ම මේ ඇතිවන මනාප අමනාප නැත්නම් රාග දෝෂ දෙක දුර වෙනවා කියලා. බලන්න පෘථග්ජනම බොහෝම ලස්සනට ඉන ක්‍රමයේ ධර්මයේ උපරිම පුහුණු වෙන ක්‍රමයේ ඩීසන් පිටින ක්‍රමයේ කයට පහසක් දැනෙලා ඔහුට මනාපයක් හරි අමනාපයක් හරි අවිද්‍යා සාගත වෙති වෙනවා නම් ඒක දුරු කරන්න කොයි වගේ කාලයක්ද ගත වෙන්නේ? හරියට ශක්මත් පුරුෂයෙක් දිගු කලාවක් නවන්නට නමකුවක් දිගු කරන්නට යම් කිසි කාලයක් ගත වෙනවා නම් අන්නේ වගේ ක්ෂණික කාලයකදී මෙතනත්තාට කය අරබේ ඇති වෙච්ච මනාප අමනාප කඳුර වෙනවා කියලා. සිත ගැනත් කියනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං මට්ටමෙන් උඩ මනාපයක් හරි අමනාපයක් හරි ගත උනා ඇති උනා නම් ඒක දුරු කරන උට කොච්චර කාලෙද ගත වෙන්නේ? හරියට ගිනියම් වෙච්ච රත්වේක යකඩ බාධනයකට වතුර බිඳක් දැම්මොත් කොච්චර ඉක්මනට ඒ වතුර බිඳ සිඳලා යනවද? අන්නේ තරම් ඉක්මනින් මේ තැනට මේ ඇතිවන මනාප මනාප නැත්නම් රාග දෝෂ මොහ මේ වතුර වල යනවා කියලා. ඒකට බලන්න පුළුවන් කොයි තරම් දුරට පුහුණු ඉන්න ඕනද? මේ පුහුණු හිටියොත් විතරයි අපට මේ රිසල්ට් එක තියෙන්නේ. ඒ නිසා තමයි ජීවිතයේ උපරිම වටින ජීවිතයක් ඒ ජීවිතේ උප්පරිම වටිනකම ලබා ගන්න ධර්මයෙන් ඒ ජීවිතේ වටිනකම අඩු කරන්න බාහිරය බලාගෙන ඉන්නවා. කෑම දීලා ලස්සන රූප පෙන්නලා ලස්සන රසවල් දීලා හොඳ ගුණ කතන කරලා හොඳ සුවඳ ජාති දීලා ඔළු අතගාලා නොයෙක් දේවල් කළා අපි ඇසුරු කරන අය මේ අපේ තියෙන මානසික සුවතාවය ආධ්‍යාත්මික සංසිඳියාව පැහැරගන්නට බොහෝ දින බලාගෙන ඉන්නවා. ඒවට තමන් අහුවෙන්න එපා. එතෙන්දි තමන් බේරිලා තමන්ගේ මේ මානසික නිදහස ආධ්‍යාත්මික විමුක්තිය තමන් අඛණ්ඩව පවත්වා ගන්නට, ඒ අවස්ථානින කරගන්නට, තවත් දියුණු කරගන්නට උපරිම තමන් උත්සාහ ගන්නට ඕන. පින්නතුනි මේ සඳහන් කළේ බුදු දහමේ අනුත්තර ඉන්ද්‍රිය භාන. ඒතරක් නෙමෙයි දෙවනි පියවරදී කියනවා සේක පුද්ගලයාගේ ලක්ෂණය. මොකද ලක්ෂණය? සේක පුද්ගලයාට ඇසින් රූපයක් දැකලා මනාපයක් හරි අමනාපයක් හරි ඇති වෙනවතින් ඒ තැනැත්තා ගැන කියනවෝ අට්ඨේ යති හරායති දිගුච්ඡති කියලා. ඒ කියන්නේ තමන්ට ඒ ගැන ලැජ්ජාවක්, ජුගුප්සාවක්, පිළිකුලක් ඇති වෙනවා කියලා. ඇයි ඒකට හේතුව? දැන් මේ තැනැත්තා සේක පුද්ගලෙයි. ඔහුට රූපයක් දැකලා හිත මුලාවෙන් බැසගත්තු ගමන් ඔහුට මතකෙන්නේ මොකද්ද? ඔහු දන්නවා තමන් සේක කෙනෙක්, තමන් මාර්ග ලැබුව කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දැමඩ කළා තියෙන්නේ මම මේක කරන එක හරි නෑ කියලා. තමන්ට බුදුරජාණන් වහන්සේ මැවී පෙනිලා, සංඝරත්නයෙන් මැවී පෙනිලා, තමන් ඉක්මනට මෙතෙන්දි ලැජ්ජාවට පත් කළා, ඉක්මනට මරණයෙන් අයින්. මේ සේක පුද්ගලයන් ගැන හඳුන්වනකොට බොහෝ දක්ලා තියෙන්නේ අට්ඨියති හරායති විගුච්ඡති කියලා. මේ විතරක් නෙවෙයි, එහෙම ඇති වෙච්ච ගමම කෙලෙස් දුරු වෙච්ච ගමම මෙයාට ඇති වෙන සතුටක්. අර ඇති වෙච්ච කෙලෙස් තමන්ගෙන් දැන් දුරු වුණා නේද කියලා තමන්ටම තමන් ගැන සතුටක්. පින්නතුනි මේ සද්ධර්ම මාර්ගයේ මුල සිටන් අවසානයේ කරාම යන්නේ කොහොමද? සතුටක් එක්ක යන්නේ. ඒකේ ලක්ෂණය තමයි අපි දෛනික ජීවිතයේ කරන අනිත් හැම දෙයකම සතුටක් ලැබෙන්නේ ඒ වැඩේ කළ ඉවරවට පස්සේ. හැබැයි ධර්මයේ පුහුණු කිරීමේ වෙනස මොකද්ද? ධර්මයේ පුහුණු කරනකොටම සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් මේ ධර්මයේ ප්‍රතිඵල දැක දැක තමයි අපි මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරියට යන්නේ. අන්න ඒකයි වෙනස. අපි දෛනික ජීවිතය කරන හැම දෙයක්ම කළා අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ඕ අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා. ධර්මයේ පුහුණු කරනකොට කොහමද? හෙටටත් වඩා මේ මොහොතමයි හොඳයි කියලා තමයි අපි ධර්මයේ පුහුණු කරන්නේ. මොකද ਉਹ දන්නවා හෙට දවසේ කවදාත් එන්නේ නැහැ කියලා. සිල්වන්ත වෙනකොටම තමන්ගේ සිල්වන්ත ජීවිතේ හිතනකොටම සතුටක් වෙනවා තමන්ට. තමන් සතිපට්ඨානෙ වඩනකොටම, තමන් රූපේ නිදහස් වෙනකොටම තමන්ට අර තියෙන බර, සැහැල්ලුව, මාර නික්කියපගෙන මට්ටමට එනවා. අර නිරෝධච රූපේ ගැන ඉස්මනස සමුදයන්ති අපි අවිද්‍යාවෙන් හිටපු කාරණය එතනින් දුර වෙලා ඉක්මනටම තමන් මේ අර බාහිර නික්කේපගෙන මට්ටම නැත්නම් ස්කන්ධ පංචක නැමති මහා බරටිගෙන් ටික තමන් බිමේ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක සේක පුද්ගලයාගේ ලක්ෂණය මේක අට්ඨියති හරායති විගුජ්ජති කියලා. ඊළඟ සඳහන් වෙනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය. හොඳටම ඉන්ද්‍රිය භාවනා කරලා වැඩලා වර්ධනය වෙච්ච කෙනාගේ ලක්ෂණය කොහොමද? ඔහුට අමනාප දෙයක් නැත්නම් පිළිකුල් දෙයක් දැකලා පිළිකුල් විදියට මෙනෙහි කරන්න අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. පිළිකුල් දෙය නොපිළිකුල් විදියට මෙනෙහි කරන්න පුළුවන්. පිළිකුල් දෙහි පිළිකුල නොපිළිකුල දෙකම දුරු කළා උපේක්ෂාවෙන් වුණා නම් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. නොපිළිකුල් දෙය, ලස්සන දෙය, සුබ දෙය සුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. අසුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ සුබ සහ අසුබ බව දෙකම දුරු කරලා ඕනම් උපේක්ෂාවෙන් වුණා නම් එහෙම මෙනෙහි කරන්න පුළුවන්. ඒ තරම්ම තමන්ගේ මනස, තමන්ගේ පර්සෙප්ෂන් එක සම්පූර්ණ පාලනය කළ තියෙනවා. අර ඇසිපිය ගන්න මොහොතක්වත් යන්නේ නැහැ. මේකට කියන්නේ අකුප්පාකිය තුමුති කියලා. රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ. ඕනම අසුබ දෙයක් ගැන උඩ ප්‍රඥාවෙන් සුබ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම වයසක ගියපු කෙනෙක් දිහා බැලලා අනේ මේ අවුරුදු 10 දින 18 දින ලස්සන කෙනෙක් කියලා එහෙම මෙහෙ කරන්න පුළුවන්. ඕනම ලස්සන කෙනෙකුට වන්නම් ඉදිරියට හිතන ඔරු දාසෝ ධානයේදී ඒ ශරීර දුර්වල වෙලා හැරෙමිට යන විදිය මෙහෙ කරන්න පුළුවන්. උනේ දෙකම දුරු කළා දැන් මේ දකින රූපය රූපේ නිරෝධච මොහතක් කියලා එම්ප්ටිනස් එක ශූන්‍යතාවය මෙහෙ කරන්න පුළුවන්. රූපේ දැන් පොඩ්ඩක්වත් නැහැ කියලා තනේ කරම ඍජුවම උපේක්ෂාට එන්න පුළුවන්. ඒ තරම තමන්ගේ හිත මේ සතිපට්ඨානය තුළින් භාවිත කරලා ප්‍රඥාවෙන් අවිසේක කරලා උපරිම ලෙස මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න කෙනාගේ ලක්ෂණය. එතකොට මේ ධර්ම අපට ලැබුණා කියන්නේ අපට කල්යාණ මිත්‍රත්ව උපරිම ලැබිලා. සුතමේ ඥානය මොකද තමට ලැබුණා නම් තමාකම සම්පූර්ණයෙන් භාවිත නොකර තමන් බණ එහෙමම කියලා කියන්නේ ධර්මයේ පුණු කිරීම පටන් ගන්නත් කියන එක. දැන් බණ හරි වුණාට පස්සේ බොහෝ දෙනෙක් අහන උපදෙින්ද පටන් ගන්නේ කියලා. මුළු බණේදිම කියන්නේ පුණු කරන විදිය. බණ කලේ වුණාට පස්සේ කොහොමද උපදෙින්ද මේක පටන් ගන්නේ කියලා. බණ අහන වාඩි වුණා කියන්නේම පුහුණු කිරීම පටන් ගන්නත් කියන්නේ. ඇයි ධර්ම ශ්‍රවණය වීමත් ආයතනය. ධර්ම ශ්‍රවණය කරන මොහොතේම හරි අවධානය මෙනෙහි කරා නම් ඒ මට්ටමට සමන් අවිද්‍යාවේ ඒ අකුසල මූලයන් දුර වෙල යනවා. ඒ තරමට කෙලෙස් ප්‍රහින වෙනවා තමන්ට. අන්නේකේ උපරිමයේ තමයි අපේ ආසවක් ඥාන කර යන ගමනේදී මේ යන්නේ. අන්නේ මාර්ගයේ තියෙන ප්‍රතිඵල ටික තමයි මේ ඉන්ද්‍රිය පාන සූත්‍රයේ තියෙන්නේ. මේ ප්‍රතිඵල ලබා ගන්න කැමති නම් මේක සාන්දෘෂ්ටි වශයෙන් අකාලික වශයෙන් ප්‍රතිඵල තියෙන ධර්මයක් මේක. ඔබ යම් කිසි දෙයක් කරලා මානසික සැනසීමක් සතුටක් ආධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙනවල අතුරින් ඉහළම පුහුණුව තමයි ධර්මයේ පුහුණු කිරීම අරසිංහ මාර්ගයේ පුහුණු කිරීම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය පුහුණු කිරීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි විශ්වාසය තියාගන්නේ. මෙන්න මේ විශ්වාසය ඇති කරගන්න තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණයට තමයි අපට කල්‍යාණ මිත්‍රත්වය අවශ්‍ය වන්නේ. අන්නේ කල්‍යාණ මිත්‍රයන් ළඟදී අපට තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි එකක් සුවච බව ඇක්ටිව් ලිස්නින් කියන එක. දැන් ඔබ හැමදෙනාටම නම් ඒ ගුණංගය තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් ජයග්‍රහණය කිරීමේදී එම්පති කියන එක සහකම්පනය කියන එක අවශ්‍ය වෙනවා. මෙන්න මේ ගුණාංග ටිකත් එක්ක අපි ඉදිරියට යනකොට අපි කල්‍යාණ මිත්‍රත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම කල්‍යාණ මිත්‍රත්වය ගැන කියද්දී මිත්‍රත්වය සඳහන් කරද්දී බුදුදහමේ ප්‍රධානතම දේශනයක් තමයි ගටේකාර සූත්‍රය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කොසොල් රටේ එක්තරා ප්‍රදේශයක ආනන්ද හාමුදුරුවෝ සමග වැඩම කරමින් හිටියා. වැඩම කරමින් ඉන්නකොට එක්තරා ප්‍රදේශයකට ආවට පස්සේ බුදුහාමුදුරුවෝ ටිකක් හුරු බවක් දැනුණා. බොහොම සුහුරු පුරුදු ගති ගතිය. ආනන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ළඟදී බුදුරජාණන් වහන්සේ සිනහවක් පහළ කර මේ ප්‍රදේශයට එද්දී ආනන්ද හාමුදුරුවෝ දැනගත්ත මොකක් හරි කාරණයක් තියෙනවා කියලා. ආනන්ද මේ වගේ කාරණයක් අතීතයේ සිද්ධ වුණා මට ඒක මතක් වුණා කියලා. මොකද කාරණය කියලා ඉතින් දැන් ආනන්ද හාමුදුරුවෝ දන්න දැන් කතාව කියන සෝදානන් කිර බුදුරජාණන් වහන්සේට ආසනයක් කියම පනවලා බගතුනාචාර්යනේ කතාව කියන කිර කිව්වා. ආනන්ද මේ ප්‍රදේශයේ ඉස්සර කිව්වේ වේහෙලිංගය කියලා. ඒක ඉතින් අමුතු සිද්ධියක් වුණා නේ කියලා සිද්ධියක් කිව්වා. ඒ ප්‍රදේශය ඇසුරුම් කළා කලින් වැඩ සිටියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ප්‍රදේශයෙන්. එතකොට කිව්ව මෙන්න මේ ප්‍රදේශයේ හිටිය එක්තරා පුද්ගලෙක් ගටිකාර කියලා. මේ ගටිකාර කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හිටපු ප්‍රධානතම ශ්‍රාවකයා. ඔහු අනාගාමී කෙනෙක්. ඔහු ගෙදරක වාසය කළේ. නමුත් ඔහු බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළේ. තමගේ වයසක අමතරට උපස්ථාන කරමින් තමයි හිටියේ. ඉතින් සඳහන් කරනවා ආනන්ද මේ ගටිකාර හරිම සැදැහවත් කෙනෙක්, ධර්මදර කෙනෙක්. දෙමාපියන් සලකමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආදර උපස්ථායකයනේ. මෙන්න මේ උපස්ථායකට හිටිය යාළුවෙක්. කවුද යාළුවා? ඒ තමයි ජෝතිපාල කියලා. ඉතින් මේ ගටිකාර කියන යාළුව දවසක් කිව්ව, යාළුවේ අපේ හොඳ කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියලා, අපි යමු මේ බුදුහාමුදුරු බලන්න. අහවල් තැන් ඉන්නේ කියලා කිව්වා. කිව්වට පස්සේ මේ ජෝතිපාල කැමතුනේ නැහැ. ටිකක් හිතරේ දෙන්නත් වචන කිව්වා. ඔහොම කෙනෙක් බලන්න යන මට ඕනේ නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනිම තවටත් කිව්වා. ඒත් කිව්ව නෑ, බොහෝ තැන්වල කීර්තිය පැතිරලා තියෙනවා මේ උන්වහන්සේ මේ වගේ ධර්ම දේශනා කරන ලෝකයට යහපත වෙන්න. ඉතින් අපි යමු කියලා දෙවෙනි වතාවටත් සඳහන් කළා. ඉතින් ඒ අවස්ථාවේදී දෙවෙනි වතාවදී ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවටත් කිව්වා යෝතිපාලපියාම බුදුහාරවහම වෙන්න කියලා කිව්වා. තුන්වෙනි වතාවේදී විශේෂයෙන්ම මේ ගැටේක අර යාළුවගේ ඔළුව අතට තියලා තමයි කිව්වේ යාළුවා අපි යමු කියලා. ඊට පස්සේ මියා බැලුවා මගේ මේ යාළුවා කවදාකවත් මට නරක දෙයක් කියලා නැහැ. මගේ හොඳම මිත්‍රයෙක් මෝ. මමට හැමදාම යහපත තමයි කියලා තියෙන්නේ. ඒ නිසා මෙච්චරම මට කියන්නේ මොකක් හරි දෙයක් තියෙනවද කියලා යමු කියලා ගියා. ගියාට පස්සේ ඉතින් මියා බනාලා හරිය පැහැදුණා. පැහැදිලි මේ ජෝතිපාල මහණ වුණා. ගටිකාර මහණුනේ නැහැ ජෝතිපාල මහණුන. යාළුව මහණුන. මහන් ලොකු බුද්ධ ධම්ම සංගීතෙන් තිරුණ කියන අප්‍රමාණ පැහැදීමෙන් මේ ශාසනය වැඩ කරා. අර යාළුවා අර ගටිකාර යාළුවා අර බණහල අනගන් වෙල හිටිය කෙනා පස්සේ මිනිස්සු ලෝකෙ ඉච්චුත වෙලා හොදම් බ්‍රාහ්මණෝ කිපදලා ඉනවා කසනා කළා. යාළුවගෙන් ලොකු විස්තරයක් කළා මගේ අතීත මිත්‍රයේ. ඔහු විටින් විට ඇවිල්ලා මට මෙන්න මේ වගේ දේශනා කළා කියලා සඳහන් කළා. තන අනේ යාළුව තමයි අපේ ගෞතම බුදුරජාණන් ගටේකාර තමයි මේ බුදුරජාණන් වහන්සේට සූරුපිය කරලා පූජා කරේ. එතකොට පින්නතුනේ අපි ජෝතිපාල කියන කවුද මේ? ඔව් ජෝතිපාල කියන අපේ බුදුරජාණන් වහන්සේ මේ. එතකොට ගටේකාර විටින් විට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වුණා මේ අතීත මිත්‍රයා විදියට. කියනවා මේ අතීත මිතුරන් දෙන්නෙක්ගේ අන්තිම ශරීර ධරණ අන්තිම දේහධාරී මේ අතීත මිතුරන් දෙන්නේගේ එකතුවක් කියන්නේ. දැන් ගටිකාර බ්‍රහ්ම ලෝකේ අනාගත වෙලෙහි ඉපදුනේ දැන් රහත් වෙලා ඉන්නේ. ඔහුත් දැන් අන්තිම ශරීරයේ ධර්මෙන් ඉන්නේ. මේ තමයි අතීත මිත්‍රයා. ජෝතිපාල. එදා අර බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ අනාගතෙට උනත් ඔහු සතර බොහෝ කාලයක් පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේලා 512,000ක් සියසින් දැකලා මනෝපරිනිධානය පුරලා වාප්‍ර නිධානය පුරලා කායක නිධානය පුරලා බුදුරජාණන් වහන්සේලාත් 23 නමකකින් නියතිරුන් ලබාගත් පුද්ගලයෙක් තමයි එදා මේ බුදුරජාණන් වහන්සේ හමු වෙන යන අගමැති උනේ. ජෝතිපාල කොච්චරනම් පාරමිතා ප්‍රෝපේනෙද්ද සාරසංගේ කලක්ලක්ෂයන් පිරුම් පුරාගෙන ආපු කෙනෙක්. නමුත් ඔහු ශනිකව ඔහුගේ සම්පූර්ණ ආකල්ප වෙනස් වෙලා විශාල පරිවර්තනයක් වුණා සහ ඒ ශාසනය පැවිදි වෙලා කාලය ගත කළා. ඉතින් අප මේ කාරණය සඳහන් කළේ මිත්‍රත්වයේදී අපට ඉන්න එකම මුත්‍රයන්ට අපි එකට ඉන්න මිත්‍රයන්ට අපි උපරිම ලෙස ආධ්‍යාත්මික වශයෙන් උපකාර කරන්න ඕන. අපට කෙනෙකුට කෑම බීමක් දෙන්න පුළුවන් එක දවසෙන් දෙකයි. අපට ඇඳුමක් දෙන්න පුළුවන් ඒක අවුරුද්දෙන් දෙකයි. කෙනෙකුට රැකියාවක් කරලා දෙන්න පුළුවන් ඒක විශ්‍රාම වෙනකම් විතරයි. කෙනෙකුට ගියක් හදලා දෙන්න පුළුවන් ඒක මිය යනකම් විතරයි. නමුත් අපි කෙනෙකුට ධර්මයේ උදව්වක් කළොතින් ඒක මුළු සසර ජීවිතයේ සුවපත් වෙනටත් සසර ගමනේ සම්පූර්ණ නිදහස් වෙලා මේ විමුක්තියට පත් වන්නටත් ඒ ධර්ම මාර්ගය උපකාරයක් වෙනවා. අන්න එහෙම අපි ඒ කල්යාණ මිත්‍රත්වයෙන් අපි උපරිම ප්‍රතිලාභ ලබා ගත්තට පස්සේ ලක්ෂණය තමයි අපි ඊළඟට කල්පනා කරන්න ඕන. මේක තමයි මේ දේශනාව වැදගත් අංශය. මොකද්ද? සරුත් මහීමන් වහන්සේ පිරන් පාපු අවස්ථාවේදී චුන්දහාඳුරෝ සරුත් සමග මල්ලි අර සරුත් හාඳුරන්ගේ පිරිකර ටිකක් සියලන් අරගෙන ආනන්ද හාඳුර හමු වෙනවා. ඇවිල්ලා කිව්වා සාරිපුත්ත මහීමන් වහන්සේ පිරන් පෑම් කියලා. ආනන්ද හාඳුරෝ සරුත් මහීමන් වහන්සේ ඉතාම සමීපයෙන් ආශ්‍රය කරපු දෙන්නේ. ගුණෙන් උවක් බැඳලි හිටිය දෙන්නේ. ආනන්ද හාමුදුරු හුඟා සංඝයකට පත් වුණා. ඇවිල්ලා මේ සීදී බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරුව ඇවිල්ලා මට මේ කාරණේ සඳහන් කළා. මේ කාරණේ සඳහන් කරනකොට මට දිශාවක්වත් දෙනුන්නේ නැහැ කියලා. අපි කියන්නේ ඉන්නේ පැත්තක් අමතක වුණා කියලා උතුර දකුණ හොයාගෙන බැරුණා කියලා අපි කියන්නේ. දිශාවන් මට නොපෙනී ගියා කියලා මේ සරුත් හරවගේ වියෝ වහනකොට කියලා. දැන් මේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟදී මේ සඳහන් කරන්නේ. භාගතුන් වහන්සේ අහනවා ආනන්ද සාරිපුත්ත ඔබේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥානය අරගෙන ගියාද කියලා. ආනන්ද මම ඔබට කලින්ම කියලා තියෙනවනේ මේ එකතු වෙච්ච හැම දිනාගෙම වෙන් වෙන බව මම කලින්ම ඔබට දේශනා කරලා තියෙනවනේ. ඒ නිසා ආනන්ද ඔබ ඔබටම පිළිසරණ පන්න. ඔබ ධර්මයේ පිළිසරණ කරගන්න. අත්ථ දීපා ආනන්ද විහෙරක අත්ථ සරණ ඥාන සරණ. ධම්ම දීපා විහෙරක ආනන්ද ධම්ම සරණ ඥාන සරණ. ආනන්ද ඔබ තමන්ගේ සිත පිළිසරණ කරගන්න. ධර්මයේ පිළිසරණ කරගන්න. ආධ්‍යාත්මික මිතුරන් අපට හිටියත් ඒ ආධ්‍යාත්මික මිතුරන් ගෙනොත් අපි සමගන දවසක් තියෙනවා. අන්නේ නිසා බුදුදහමේ සැබෑ මිත්‍රත්වය කියන්නේ මොකද්ද? සැබෑ නිසා මිත්‍රත්වයෙන් ප්‍රතිඵල නෙලාගත්තා කියන්නේ මොකද්ද? අපි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මතවත් ඒ රූපකය මතවත් අපි යෙදෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ වක්කලි හාමුදුරන්ට. වක්කලි මේ කුණු වෙන ශරීරය මත යෙදෙන්න එපා. ධර්මයේ දකින්න. යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. මා දකින්න නම් ඔබ ධර්මයේ හරහා මාව දකින්න. සරුත්හාරු දකින්න නම් රූපේ නෙවෙයි ඒ සරුත්හාඳුර පුහුණු කරපු ධර්ම මාර්ගයේ ආරසිනිය මාර්ගයේ සතිපට්ඨානෙ ඔස්සේ මේ ස්වාමීන් වහන්සේලා හඳුනාගන්න. අන්නේ මත හඳුනාගත්තා නම් ඒ හඳුනාගත්ත කියන්නේ අපි ධර්මයේ පුහුණු කරා කියන එක. අන්නේ පුහුණු කළත් හොඳ නිකලස් මනසක් නොසැලෙන මනසක් අකාන්තිත මනසක් අපි සකස් කරගත්තා නම් එතකට අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අර අපිට උදව් කරපු කල්යාණ මිත්‍රයන් වෙන දවසේදී අපි සෝක නොවන විදියට පුට්ටස්ස රෝග ධම්මෙහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තමං කියපු විදියට මේ අටලෝ දහමින් සැලෙන ලෝකයේහි සෝක නොවන අකම්පිත මනසක් ඇති කර ගැනීම තමයි අපි මේ කල්යාණ මිත්‍රත්වයෙන් ලබා ගන්න ඉහළම ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඒ නිසා අපට උදව් උපකාර කරපු කල්යාණ මිත්‍රයන්ට හෝ අපි වෙන්ීමේදී දුකක් ඇති වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? අපි සැබවින්ම මේ ධර්මයේ ඉහළම ප්‍රතිඵල ලබා ගත්තේ නැහැ කියන එකයි. හැබැයි ඒකෙන් කියන්නේ කෘතඥතාවය කළගුණ සැලකීම නොකරනවා කියන එක නෙමෙයි. ඒ කළගුණ සැලකීම ගෞරවය හදවතින්ම පිරිනමන ගමන් ධර්මයෙන් ඉහළම ප්‍රයෝජන ගන්න යනකොට අපි ඒ බාහිර පුද්ගලය තුලවත් අපි හැපෙන්නේ ඇයි ඒ බාහිර පුද්ගලය පුහුණු කරපු ධර්මය ගැනයි. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිච්චපටිපන්න අන්නේ ප්‍රතිපදාවට අපි පැහැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා පැහැදෙන්නේ අපි මොකටද? සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍යයට පටිසම්පාදයට ඒ චතුරාර්ය සත්‍යයට අපි පැහැදෙන්නේ. අන්නේ දෙන්දී අපි මේ බුද්ධ ධර්ම සංගයෙන් කෙරුවන කියලා අවසාන වශයෙන් පැහැදිලා තියෙන මොහොතද ධර්මය තමයි. ඒ ධර්මය මොකද්ද? ආරසිංහ මාර්ගය. ඒ ආරසිංහ මාර්ගය මොකද්ද? උපරිම මේ සතිපට්ඨානෙට තමයි ඒ කායනෝයම් වික්‍රය මග්ගෝ සත්තරා විසුද්ධිය සෝක පරිදවන සමතික්කමාය ආදී වශයෙන් කියපෝ මේ ශෝක දොම්නස් දුරු කරන සිත පිරිසුදු කරන සත්‍යංගේ පාරිශුද්ධත්වයට හේතු වන ඒකායන මාවත වන සතිපට්ඨානය තුළ අපේ ජීවිත උපරිම ලෙස කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුළ උපරිම අපේ සිහිය නුවණ පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් අද අපි සඳහන් කරේ මිත්‍රත්වය ගැන. සාමාන්‍ය මිතුරාගේ පටන් අරන් ආධ්‍යාත්මික මිතුරා දක්වා අර සෝතාපට්ටි අංගවල තියෙන කල්යාණ මිත්‍රත්වය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඔස්සේ යන කල්යාණ මිත්‍රත්වයේ කරා යන ගමන් මගයි අද අප සාකච්ඡා කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපේ කල්යාණ මිත්‍රත්වයේ ලබාගත්තු ප්‍රතිඵල තීරණය කරන සාධකය තමයි අපට කොයිතරම් දුරට සුතමේ ඥානය ලැබුණද? ඒ ලැබිච්ච සුතමේ ඥානය චින්තාමය ප්‍රඥාව වඩපත් කරගෙන තියෙනවද? ඒ චින්තාමය ප්‍රඥාව භාවනාවේ ප්‍රඥාව විදියට සමත විදර්ශනා තුළ නැත්නම් සතිපට්ඨාන තුළ කොයිතරම් දුරට තමන්ගේ චින්තනය තමන්ගේ සංඥාව තමන්ගේ ප්‍රඥාව රඳවා ගන්නට තරම් අපි දක්ෂ වෙනවාද කියන කාරණය. ඉතින් ඒ දහම් මගේ ගිහිල්ලා උපරිම ඵල ලබා ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි ඔබ හැම දිනෙකම මේ ධර්මයට කැමති අය, සත්පුරුෂ ධම් තියන අය. ඒ නිසාම තමයි ඔබට මේ ධර්ම ලැබෙන්නේ. ඉතින් මේ දේශනා නැවත නැවතත් අහන්න. දැන් අද දේශනයත් ආයිපාරක් පුළුවන් නම් අහන්න. එතකොට Tamanට ගිලිහිච්ච තැන් තියෙනවා නම් නැවත ඒව හමු වෙනවා. එතකොට Tamanට හොඳට ඒක හිතට යනවා. ඉතින් මේ වෙලාව ටිකක් අමාරු වෙලාව නේද නින්දත් යන වෙලාවනේ. ඉතින් වාක්‍යයන් මිස් වෙන්නේ නැති කටියදනේ. ඉතින් ඒ ටිකක් එක්ක ආයිපාරක් දෙකක් මේක හොඳට අහන්න. ඉතින් අහලා තවත් මේ ධර්ම තුලම හිත යොදවන්නට උත්සාහ ගන්න. ඔබේ කුසලයේ මේ උපරිම ලැබෙන අවස්ථාව, ආනිසංස ලැබෙන අවස්ථාව ඒකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ රැස් කරගත් සියලුම ධම්ම ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පත් සැලසේවා. මේ රැස් කරගත් උතුම් පින් අපනමින් මියගේ ඥාතියෝද දෙවියෝ දනෝදන්ව සුවපත් වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා වන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති දෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනකටම සරණයි.